2013 වසරේ 7 මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. බුදුරජාණන් වහන්සේගේ කර්මස්ථාන සමස 40 කර්මස්ථාන නෙමේ. බුදුරජාණන් වහන්සේගේ කර්මස්ථාන අප්‍රමාණයි. ඒක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට, පුජ්‍යල චරිතෙන් චරිතට වෙනස් වෙනවා. එක කරුණක් අවබෝධ කරගන්නට, අවබෝධ කරවල දෙන්නට දහසකුත් ක්‍රමවේද, දහසකුත් ආකාර යොදා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. අපිට උත්තරයන් දැනගන්න නෙමෙයි ඕන, උත්තරේ ප්‍රායෝගික කරගන්න ඕන. උත්තර දැනගෙන වැඩන්නේ. ඒ නිසා මේ දේශනාව තවත් ඉගෙනවීමක් නොවේ කියන කාරණය තේරුම් ගන්න. උත්තරේ ප්‍රායෝගික වෙන්න ඕන. උත්තරේ දැනගෙන වැඩක් නැහැ. නිවන කියන්නේ මොකද්ද කියලා දැනගෙන වැඩක් නැහැ. නිවන කියන එක ප්‍රායෝගික වෙන්න ඕනේ. පැහැදිලිනේ? හොඳයි. නිවන ප්‍රායෝගික කර ගැනීම සඳහා ඔබ ඔබත් සමග සටන් වදින්න ඕන. සටන් වදිනකොට සැබෑ සටනක වුණත්, යුද්ධයක වුණත්, ඉස්සරහින් සබළු ගමන් කරනවා, පිටිපස්සෙන් එන්නේ හවුද, ජලය, කෑම බීම ආදී. තව පිටිපස්සෙන් ට්‍රක්ස් එනවා පිටිපස්සේ. මොකටද අර ඉස්සරහින් යන කෙනාට උදව්වට? ඒ වගේ ඔබ ඔබත් සමග සටන් වදිනකොට අපි මේ දෙන්නේ ඔබේ සටන සාර්ථක කරගන්න ආයුධ, ආහාර පාන, ජලය උපකාරකයි මේ දේශනේ. ඇත්තටම ඔබට ඔබව එපා වෙලාද තියෙන්නේ? මට මාව එපා වෙලා කියලා කියන සමහර අය, මට මාවත් එපා වුණා කියලා කියන්නේ නේ. දැන් ඕනම යම් කිසි කාර්යයක දිගින් දිගට යෙදීම තුළ ඒ තුළින් තමන්ට සාර්ථකත්වයක් ලැබෙනකොට ඒ කාර්යය පා වෙනවා. ඒ වගේම ජීවිතයේ තමා තුළ සැප සොයාගෙන මේ දුවන ගමනේ ජීවිතයේ සැපයි කියලා දෙයක් නොදැනෙනකොට මොකද වෙන්නේ? මට මාව එපා වෙනවා. ලිහිසියෙන් ඒ මට මාව එපා වීම සිද්ධ වෙන්නේ නැහැ. පටාචාරාවට තිබුණා යුග ජීවිතයට යන්න කලින්ම බුදුහාමුදුරුවෝ ගැන අහලා තිබ්බා. ඕනම් ඇවිල්ලා බණ අහලා නිවන් දකින්න තිබ්බා. නමුත් පටාචාරාවට මට මාව එපා වෙන තුරුම සිද්ධ වුණා. ඇයි? හොරෙන් ගියා වැඩකාරයා සමග පැනලා. කොච්චර ආදරයට සෙනෙහසට කැපවීමක්ද කියනවා නම් ගඟෙන් එගොඩ වෙලා වැඩකාරයත් එක්ක පැනලා ගිහිල්ලා කැලෑවක ගොවි තැන්පත් කරගෙන අර ලුණු මිරිසුයි බතුයි කාලා සිටියා. ඉතින් ඇය කල්පනා කරන්නේ අනිකුන් දේවල්, ස්වාමියා නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම මුකුත් කල්පනා කරන්නේ නැහැ. ඉතින් අවසානයේ අපි බලන්න එන ගමනේදී ස්වාමියා නැති වුණා. මේ විතරක් නෙමෙයි, ඊළඟට එයින් ඇය විෂිප්ත භාවයට පත්වීම නිසා ඇයට, ඇය බොහෝම සැප සම්පත් මැද වැඩි අත්දැකීම් වලින් තොරව හැදිච්ච කාන්තාවක් නිසා සුමටව සිව්මෙලිව ඇයට තේරෙන්නේ නැහැ අනිත් කටයුතු. ඒ නිසාම ඇය ගඟෙන් එගොඩ වීමේදී අර ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඇයට ඇයව එපා වුණා. සෙහිවිකක් බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. සමහර අයට ප්‍රායෝගිකව දැනෙනකන් එතෙන්ට ඉන්න වෙනවා. සමහර උදවියට ප්‍රඥාවෙන් බලද්දී ඒ දේ තේරෙනවා. දැන් ඔය ඇත්තන්ට සැපයක් තියෙනවා. ඒ සැපය මොකද්ද? අත්ති සුඛය. අත්ති සුඛය විද්‍යාත්මකද අවිද්‍යාත්මකද? අවිද්‍යාත්මකයි. මොනවද සතුට වෙන්නේ? මට ධනෙ තියෙනවා, මට බලය තියෙනවා, මට හොඳ නිරෝගී ශරීර සෞඛ්‍යයක් තියෙනවා, තරුණ බව තියෙනවා. එහෙම නැත්නම් මහත්ෙක් ඉන්නවා, නෝනෙක් ඉන්නවා. මං මේ වගේ බල සම්පන්නයි, මට මේ වගේ දරුවෝ ඉන්නවා කියලා අත්ති සුඛය තියාගෙන ඉන්නවා. අත්ති සුඛය අවිද්‍යාත්මකයි, අත්ති සුඛය తాවකාලිකයි. දැන් හැබැයි කවුරුත් දන්නේ නැහැ මේ ලෝකේ නත්ති සුඛයකුත් තියෙනවා. නත්ති සුඛය කීමට කියන්නේ ගිහියාට තියෙන්නේ අත්ති සුඛය, පැවිද්දාට තියෙන්නේ නත්ති සුඛය. දැන් අත්ති සුඛය තුළ වේදනාව විඳින්න සිද්ධ වෙනවා. ඇයි? අපි ඇතේ කියලා හිතාගෙන ඉන්න කිසිම ධර්මතාවයක් අපි නිර්මාණය කරගෙන ඉන්න විදියට, අපි හිතාගෙන ඉන්න විදියට, අපි පතාගෙන ඉන්න විදියට පවතින්නේ නැහැ. නමුත් නත්ති සුඛය විඳින කෙනාට කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් එහෙනම් පුරුදු වෙන්න ඕන නොවෙනස්සන සොයයට පුරුදු වෙන්න ඕන. නත්ති සුඛය. ජීවිතේ ඔබෙන් කවුරු හරි ඇසුවොත් ඔබ මෝඩෙක් වෙන්න කැමතිද කියලා ඔබ කියන්නේ මොකක්ද? කැමති නැහැ. ජීවිතෙන් ඔබෙන් ඇසුවොත් කවුරු හරි ඔබ පරාජය වෙන්න කැමතිද කියලා, මම පරාජය වෙන්න කැමති නැහැ. ඇයි? ජීවිතේ ඔබගෙන් කවුරු හරි ඇසුවොත් ඔබ දුක් විඳින්න කැමතිද කියලා, දුක් විඳින්න කැමති නැහැ. ඇයි? ඔවුන් සිටින්නේ දුකේමයි, ඔවුන් සිටින්නේ පරාජයෙමයි, ඔවුන් සිටින්නේ මෝඩකමෙමයි. ඒකයි එහෙම කියන්නේ මම ඒකට අකමැතියි කියලා. ඔවුන් අත්විඳිනවා ඒක. මෝඩකම අත්විඳින නිසා මෝඩකමට කැමති නැහැ. පරාජය අත්විඳින නිසා පරාජයට කැමති නැහැ. නමුත් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අහනවා, ඔබ පරාජය වෙන්න කැමතිද? කැමතියි මම පරාජය ලබන්න. පරාජය තමයි මගේ ජයග්‍රහණය. මම හැමතැනම පරදින්න කැමති කෙනෙක්. කැමතිද ඔබ මෝඩෙක් වෙන්න? ඔව්, මම මෝඩෙක් වෙන්න කැමතියි. මෝඩයන් අතර ජයග්‍රහණය කියලා කියන්නේ ලොකුම මෝඩයා. මෝඩයන් අතර ජයග්‍රහණය කියන්නේ ලොකුම මෝඩයා. දැන් වට්ටි අම්ම කෙනෙක් එක කට ගහන්න ගියොත් එහෙම නේද? ඊට වඩා ලොකු වට්ටි අම්ම කෙනෙක් එන්න සිද්ධ වෙනවා. දැන් වට්ටි අම්මල කියලා කියන්නේ අර ටිකක් කට සැරහරේ මේ ඉතින් පොළවල් වලනේ මාළු වට්ටි එහෙම තියාගෙන ඉන්න අර අම්මලාට කියන්නේ. ඉතින් අපහාසයක් නෙමෙයි. ඒගොල්ලොත් හොඳයි ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ කට සැර නිසා අර කෑ ගහනම ලාබයි ලාබයි කියලා කට සැරයි. ඒගොල්ලොත් එක කට ගහන්න බෑ. ඒ නිසා මේ ලෝකෙට පරාද වෙන එක හොඳයි. මේ ලෝකේ, මෝඩයන්ගේ ලෝකේ පරාජය තමයි ජයග්‍රහණය. අර කේමනත් තේරෙන්නේ නේ පඬුවරු අතහැරලා යන තැන්වල මෝඩියෝ පිළුම් ගන්නවා කියලා. ඒ නිසා මේ ලෝකේ පරාජය තමයි වටින්නේ. පරාජිත බව තමයි වටින්නේ. එහෙනම් ඉතින් පරාද වෙන්න සූදානම් වෙන්න ඕන. මෝඩෙක් වෙන්න සූදානම් වෙන්න ඕන. මේ ලෝකයේ තුල මෝඩෙක් වෙන්න අකමැති නම් ඔබට ලෝකෝත්තර ලෝකේ පඬිවරයෙක් වීමට නොහැකි. ලෝකෝත්තර ලෝකේ පඬිවරයෙක් කියලා කියන්නේ ලෞකික ලෝකේ මෝඩේ. ඇයි ලෞකික ලෝකේ සැපයි හොඳයි විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි කියන ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒකනේ දැන් අපි කියන මිනිස්සුන්ට සැබෑ සැනසෙල්ල තියෙන්නේ ඔය හොයාගෙන යන පැත්තේ නෙමෙයි කියලා. දැන් අපි හිතාගෙන ඉන්නවා මේක සිංගප්පූරුවක් වුණොත්, මේක මැලේසියාවක් වුණොත්, මේක ඇමරිකාවක් වුණොත් මිනිස්සු සැප වෙන්නේ කියලා. මොන බොරුවක්ද? විශාලාතතයන් වලට පත් වෙලා දැන් ඇමරිකාවේ අය ටික ටික බුදු දහමට එනවා, භාවනා කරන්න එනවා. ඉතින් මේ තියෙන සබාධහමත් තියාගෙන මේ ඉන්න මට්ටමේ ඉඳගෙන ඒ අපූර්ව දර්ශනයට පත් වෙන්න ඕන. ඒ කියන්නේ ඔක්කම ආගම් එකයි කවුරුත් එකයි කියන එක නෙමෙයි. ඕන කෙනෙකුට ඕන දෙයක් අදහන්න තියෙනවා. පුළුවන්. එහෙම කියන මිනිස්සුන්ගේ මේ මං හිතන්නේ මොලේ වෙනකොට ඒගොල්ලෝ වෙන මොකක් හරි ඇන්ජිමක් හයි කරගෙන. නැත්නම් මොලේ කල්පනා කළොත් එහෙම කියන්න බෑ. මේ ලෝකේ තියෙනවා මිත්‍යා දෘෂ්ටිය කියලා දෙයක් තියෙනවා, සම්මා දිට්ඨිය කියලා දෙයක් තියෙනවා. ලෝක සාධාරණ ධර්මතා තියෙනවා, ලෝක අසාධාරණ ධර්මතා තියෙනවා. මොලේ තියෙන කෙනෙකුට කියන්න බෑ ඕන දෙයක් අදහන්න පුළුවන් කොයි ආගමත් එකයි කියලා කියන්න බෑ. නිවැරදි දර්ශනය සමාජගත වෙන්න ඕන. දර්ශනය සමාජගත වෙන්න ඕන. හොඳයි, ඔබ මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඔබ වැඩිපුරම ධර්මයක් සමගම ඔබේ මනසත් එක්ක ඔබ වේගයෙන් සම්බන්ධ වෙන්න ඕන. ඒක හරියට අර රෙදි මසනකොට නූල් ඉදි කටු තම රෙද්දත් එක්ක සම්බන්ධ වෙන වේගයෙන්ම ඔබ මේ ධර්මයක් අරගෙන ඒ වේගයෙන් ඔබේ මනස සමග සම්බන්ධ වෙන්න ඕන. එහෙම තමයි ඔබට පරිවර්තනය කරගන්න පුළුවන්. හොඳයි, මේ අධ්‍යාත්මික පරිශ්‍රණයට අපි හිතත් එක්ක සම්බන්ධව ධර්මය අහන්න, හිත සංසුන් කරගෙන මනසත් එක්ක අවධානය යොමු කරගෙන අපි කරුණු කීපයක් කියන්න ගවේෂණය කියෙදිමු. හැම දෙනාම ශරීරයේ ඍජුව තබාගෙන අත් දෙක පහසු විදියට තියාගෙන නිහඬව තමන්ගේ සිත දෙසට අවධානය යොමු කරන්න. සිත දෙසට අවධානය යොමු කරන්න. ඔබට ජීවිතේ ලබන්න පුළුවන් තදම තද නිහඬියාව ඔබ ඇති කරගන්න. ඒ නිහඬියාව ඇති කරගෙන සිතට හොඳට සවන් දෙන්න. එහෙම නැත්නම් සිතේ දැනීම හොඳට ඔබ ලබා ගන්න. කිසිදු වචනයකින් කිසිදු රූපයකින් කිසි කල කම්පනය කළ නොහැකි නිහඬියාවකට, නිහඬියාවේ කෙළවරටම ඔබ තුළ නිහඬියාව පුරුදු කරන්න. කිසිදු වචනයකින් කම්පනය කළ නොහැකි නිහඬියාව ඔබ තුළ හඳුනා ගන්න. ඔබ ඉන්ද්‍රියට කුලප්පුණු ඇතෙක් දුහුවිලි අවශ්‍යගෙන හොඬ වැලා කුලාගෙන කෑ කසාගෙන ඔබ මරණයට පත් කරන වේගයෙන් දිවගෙන යනවා. ඒ ඇතාමෙහි අකම්පිත නිහඬියාවක් පැවැත්විය හැකි ගැඹුරු නිහඬියාවක් ඔබ තුල ජනිත කරගන්න. ඒ වගේම ඔය තියෙන නිහඬියාවට එවැනි රුදුරු ඇතෙකු හමුෙහි කම්පණය නොවේ සිටීමට හැකිද කියා විමසා බලන්න. බොහෝ දෙනාගේ ගත වචනය හරි දරන නොවුනත් සැර වුණත් චණ්ඩි වගේ සිටියා මනස එතරම් ශක්තිමත් නැහැ. බොහෝ වෙලාවට ඔය කටින් සැර අයගේ ජීවිත දිහා බැලුවාම ගතින් හරිම සැර අයගේ ජීවිතේ දිහා බැලුවාම මනස හරිම දිලිඳුයි. ඒ මනස දිලිඳු නිසාම තමයි ඔවුන් කටින් හරිම සැර. කටින් ගතින් වැඩියේ සැර නැති සමහර උදවියේ ඉන්නෝ ඉතින් හරිම ශක්තිමත්. ශක්තිමත් නැති උදවියත් එහෙමයි ඉන්නවා. නමුත් ඔබට ගතින් සර වීම හරි නොවීම හරි අපි පසක දැම්මත් සිතින් ඔබට මුහුණ දිය හැකිද කියලා බලන්න ඕන. වේගයෙන් පනින සිංහේ කබියස මොන වගේ තමන්ගේ හිත ක්‍රියා කරයි. වේගයෙන් තමන්ගේ දිහාවට දුවගෙන එන ඇතෙක් හමුවේ මොන වගේ ක්‍රියා කරයිද? එහෙම දෙයක් ප්‍රායෝගික ජීවිතයේ සිද්ධ වුණොත් ගතෙන් ඉවත් වීම කියන කතාව කෙසේ වෙතත් මනසින් ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මොන විදියටද තියෙන්නේ කියලා බලන එක වැදගත්. අලියෙක් ඕනේ කරපොත්තේ දෝවනව නම් ඇති ඈ නෝන මහත්තුරු බය කරන්නේ නේ. මහත්තයා නෝනට බයයි, නෝන කරපොත්තට බයයි. එහෙම කතාවක් තියෙනනේ. මනස තුළ තියෙන විදිය ඔය බය නැහැ කියලා කියන්නේ අපි කෙනෙහි විශ්වාසය තියෙන අපිට ආදරයක් කරුණාවක් තියෙනවයි කියලා කෙනෙක් ගැන අපිට දැනුනොත් ඇත්තම අපි එයාට බය නැහැනේ. ඒක තමයි මේ බය නැහැ කියන එකේ තේරුම. දැන් කිසි නෝන කෙනෙක් මහත්තයට බය නැහැ කියලා කියන්නේ ඒ නෝන ගොඩක් විශ්වාසයක් තියෙනවා මේ මාතය කෙරෙහි. ඒකයි අදහස. කරපොත්ත කෙරෙහි ඒක තියන්න බෑ. ඒ නිසා කරපොත්තට බයයි. ඈ කරපොත්තට බයයි. ඒක එහෙම තමයි. ඒ මනස එහෙම කම්පණය වෙන්නේ. ඒ කියන්නේ අපි ජීවිතේ මාව මම කියලා විශාල තැන්වල ලේ ඇට මස් නහරවල ලෝම ගස්වල පවා මම කියන අදහස තැම්පත් කරලා තියෙනවා. ප්‍රායෝගික යම් දවසක යම් හේතුවක් නිසා බය වුණොත් එහෙමත් නැත්නම් යම්කිසි පුජ්‍යලයේගේ ආකල්පමය වශයෙන් අපිව බය කිරීමක් කළොත් එදා ඉඳලා ඒ දෙයට බය වෙනවා. පොඩි කාලේ කරවලට කවුරු හරි බය වුණොත් ටිකටම බය වෙනවා. දැන් මම පොඩි කාලේ කරවලට හරි බය කෙනෙක්. කරුවලට යන්නේ. ඉතින් මේ අපේ ගෙදර අම්මලා මට හැමෝම කතා කරනවා අපි පොඩි කෙනා කරුවලට බයයි මේක නැති කරන්න ඕන කියලා. දවසක් අපේ මාම කෙනෙක් මාව එක් කරගෙන ගියා ගමනක් මේ ළඟ ගෙදරකට ගිහිල්ලා එන්න යන්න කියලා. මොනවද ගේන්න යන්න තියෙනවා කියලා එක්කන් ගියා. එතෙන් එතන මේ ටික දුරක් ගිහිල්ලා එයාට මේ ශරීර අවශ්‍යතාවයක් වගේ කියලා පොඩ්ඩක් කොහොම ඉන්න කියලා මේ එතනින් පොඩ්ඩක් අර ගහක් යටතට කැලේකට ගියා. දැන් මං කරවලේ පාරට වෙලා ඉන්නවා මිනිස්සු නැහැ. බලනකොට අරයා එහෙන් වෙන පාරකට පැනලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? ආතරේ ඉඳලා තනියෙන් දුවනවා ගෙදරට. කරවලේ ඊට පස්සේ කරවල කියන මේ අත්දැකීම ලැබුවට පස්සේ කරවලට බය නැතුව ගියා. එහෙම තමයි මේ බය මේ වෙන්නේ. කැරපොත් එකට උනත් දැන් කිසි බයක් තියෙන නෑ. යා බෑග් එකේ හරි දාලා ටික ගෑල්ලුවාම මේක බය නැති වෙලා යනවා. ඒ බය තියෙන්නේ ඇයි? දැන් අපේ සමහර අය මේ දුකක් නැති මනසක් හදාගන්න හරි සිව්මැලි මනසක් හදාගන්න. ඒ කියන්නේ කවුරුත් බනින්නේ නැති නිසා තරහ යන්නේ. කෙසේ වංගහිඟ කමක් නැති නිසා දුකක් දැනෙන්නේ. ඒගොල්ලෝ කියනවා අපි සතුටෙන් ඉන්නේ කියලා. හැබැයි ඒ සතුටෙන් සිටියට ඔවුන් ඒ සතුටෙන් ඉන්නේ ශක්තිමත් තැනක ඉඳලා නෙමෙයි. ඒගොල්ලන් කවදක හරි ගොරෝසු බව ලෝකයක් විඳින සිදුවුනොත් අටලෝ දහමේ අන්න එදාදී එදාට සිදුවෙන ඒ කම්පණය ඒගොල්ලන්ටවත් දරා ගන්න බැරි කම්පනයක් බවට පත් වෙනවා. වේලාසනෙන් දහම අනුගන්නේ නැතුව මේ ලෝකයේ තියෙන මේ දුක්බර තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වුණු දරා ගන්න බැරි ශෝකයක් බවට පත් වෙන්න පුළුවන්. හොඳයි මේ ලෝකයේ යම් යම් දේවල් වෙනුවෙන් දුක් නොවිඳ ඉන්න හිතට දුකක් නොදැනී ඉන්න ඕනේ කියන කාරණේ නෙමෙයි මේ කතා කරන්නේ. සිතට දෙයක් නොදැනී ඉන්න ඕනේ කියන කාරණේ නෙමෙයි. මොකද එක්ක අය දුක් වෙන්නේ තම තමන් කැමති කැමති වෙච්ච දේවල් අහිමි වෙනකොට විතරයි. සමහර අය ඉන්නෝ වෙන කිසි කෙනෙකුට ආදරේ කරුණාව නැහැ. තමන්ටම විතරයි තමන් ආදරේ කරුණාව තියෙන්නේ. එතකොට එයාට වෙන කිසි කෙනෙකුට මොනව වුණත් එච්චර කැක්කුමක් නැහැ. තමන්ට මොනව හරි වුණොත් තමයි විශාල කම්පණයකට භාජනය වෙන්නේ. ඒ නිසා තමන් අර අහවල් කාරණේ කෙරෙහි නොසැලී හිටියයි කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් වැඩියෙන්ම ඇලෙන කාරණේ ඔස්සේ තමන්ගේ නොසැලෙන ශක්තිය වර්ධනය වෙන එක. දැන් මේ කන් අයාගෙන ඇස් අයාගෙන බලා සිටින්නේ මොනවද? හාමුදුරුවෝ අපිට කියයි නිවන් දකින විදිය, සැනසෙන විදිය, සතර අපායෙන් නිදහස් වෙන විදිය. මේ ගොඩක් අය බයයි අපායට. අපාය යන්න බය. බොරු කියන්න ඕනේ. මමත් එහෙම තමයි තිබුණේ. භාවනා කරලා හරිම අමාරුවෙන් දුෂ්කර භාවනාවන් වල යෙදිලා මට හිතෙනවා නිකම් වචනෙට කිව්වොත් කවුරු හරි ඔයාව දැන් සතර අපායෙන් නිදහස් අපාය යන්නේ නැහැ කියලා නේද? වශයෙන් ඒත් ඇති කියන මට්ටමේ තමයි සිටියේ. නමුත් එහෙම කිව්වා යම් ප්‍රතිඵලයක දිනුනකට පස්සේ. නමුත් ඒත් මට දැනුණ ලබු ගෙඩිය ඇතුලේ මොනෝදෝ ගල් ගැටයක් හිල්ලෙනවා වගේ තාම තියෙනවා මගේ ඇතුලේ දුක් ජනිත වන බලය. ඔබ තුල දුක් ජනිත වෙන බලය ඔබ ළඟ තියාගෙන ඉන්නේ. ඔය ඇත්ත ඕන වෙලාවක රිද්දන්න පුළුවන්, ඔට්ටු තියලා රිද්දන්න පුළුවන්. බැරිද? දැන් මම මේ සූදානම් වෙන්නේ ඔබව රිද්දන්නයි කියලා රිද්දන්න පුළුවන්. පුළුවන්ද බැරිද? දැන් මේ සූදානම් වෙන්නේ ඔබව තරහ ගස්සන්නයි කියලා තරහ ගස්සන්න පුළුවන්. මහ පුදුම දෙයක්. ඒක තමයි මනසේ ස්වභාවය. හරිම දුර්වල තැනක මනස තියෙන්නේ. සමහර වෙලාවට සමහර අය කියන්නේ ආසාවෙන්හස අපි දන්නවා මේකට දුක් වෙන්න හොඳ නෑ කියලා. ඒ දුක හිතෙනවා. අපි දන්නවා මෙතෙන් තරහ ගන්න හොඳ නෑ කියලා. ඒ තරහ යනවා. ඇයි ඒ තමන්ට ඕකේ තමන්ට පාලනයක් නැති තමන්ගේ වශයෙන් තොර වූ මනසේ සැලෙන ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් ජීවත් වෙන්නේ ප්‍රඥාවේ ඔළුව. අනවබෝධයේ අය වැඩිපුරම ජීවත් වෙන්නේ වැඩිම බර හදවතට. හදවතට සමීපයි. දැන් මේ පරමාර්ථ ගැඹුරු ධර්ම කියන තැන්වලට කට්ටිය හරි මාඩුවේ. මිහිරට තාලෙට මොනවා හරි කියන තැනකට කට්ටිය වැඩි. ඊටත් වැඩි ගායක ගායිකාවන් වගේ ඇවිල්ලා හදවතට ආමන්ත්‍රණය කරන ලයාන්විත හැඟුමින් හදවතට ආමන්ත්‍රණය කරන ගායනය කරන තැන්වලට ඇදී. ඇයි හදවතට සමීපයි. එතෙන්ට ගියාම සංගීතයෙන් ගායනයෙන් ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? හදවතට ආරම්භණය ආමන්ත්‍රණය කරනවා. ඒකට ටික ටික වෙලාවක් හොඳින් හොඳින් ආමන්ත්‍රණය කරනකොට මොකද වෙන්නේ? එයාගේ කකුල නැටෙන්න පටන් ගන්නවා, අත නැටෙන්න පටන් ගන්නවා, පස්සේ මුළු ශරීරයෙම නැටෙන්න පටන් ගන්නවා. මොකද ඒ සංගීතය තුලින් ක්‍රමානුකූලව මෝහනය වුණා. ඒගොල්ලෝ කියන්නේ මම නටන්න නෙමෙයි ආවේ, නැටුණා. ඇයි ඒ? සංගීතය තුලින් මෝහනයටපත් වුණා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඔබ ප්‍රඥාවේ ලැබුම් ගන්න ඕන. ප්‍රඥාවට බර වෙන්න ඕන. හිසේ පදිංචියට එන්න ඕන. හදවතේ පදිංචිය නතර කළා. ඔළුවේ පදිංචියට එන්න ඕන. ඥානවන්තකමේ පදිංචියට එන්න ඕන. අරමුණක් තියාගෙන ලෝකෙ දිහා බලන්න එපා. ඒක මහ වදයක්. ඒක දෘෂ්ටියකින් බලනවා කියන්නේ ඒකයි. දෘෂ්ටිගතව බලනවා කියන්නේ ඒකයි. දැන් මේ ධර්ම කියලා කියන්නේ අරමුණක් නොවේ. අරමුණක් නොමැතිව ලෝකයේ දෙස බැලීමමයි ධර්ම කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ඒකට. බලන අරමුණක් නැතුව, හැඟීමක් නැතුව සම්පූර්ණව අර එක පොතක වචනයක් තිබුණා නිර්වත්ව බලන්න. එක එක දේවල් ඇඳගෙන බලන්නේ නැතුව නිර්වත්ව බලන්න. දැන් දෘෂ්ටිගතව මනසින් ඇඳ ගන්නෝනේ අපි එක එක දේවල්. ඒ මනසින් කිසිදු දෙයක් ඇඳ ගන්න නැතුව වර්ණවත්ව හැඩවත්ව නිදහස්ව බලන්න. එසේ බලන විට ඔබට පේනවා මේ ලෝකේ ඇත්ත මොකද්ද? ඇත්ත මොකද්ද? ඇත්ත කියන්නේ හරිම සුන්දර දෙයක්. ඇත්ත කියන්නේ ලේ තියෙනවා, ඇට තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, හරි පිළිකුල් පිළිගඳ ගන්නවා. ඒකද? නෑ නෑ. ඒක ඇත්ත නෙමෙයි. ඒක සංකල්පයක්. එතකොට ඒ කෝණින් බැලුවොත් එහෙම යාට පේන්නේ මේ වගේ දේවල්. ඒකට සුඛ කෝණින් බැලුවොත් එහෙම මොකද හිතෙන්නේ? ඒ විදිහට පේනවා. ඒ ආකල්පය තමයි. ඒ කෝණය නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ කෝණය නැතිනම් ඒ නිදහස්ව බලනවා නම් තමයි අපේට ලෝකේ ලස්සනටම ලස්සන පේන්නේ. ඒක තමයි ඒ තමන් තුළ ඇති කරන කෝණේ ලක්ෂණය. තරුණ කාලේ මාත් එක්ක හිටපු යාළුවෙක් ලස්සන ගෑනු ළමෙක් දැක්කා. ඉතින් මටත් අඬ ගැහුවා මෙයාට කොහොම හරි ඇඩ්‍රස් එක දෙන්න ඕන යන් කියලා. ඉතින් අපි බයිසිකලෙන් ගියා. ඊළඟ ටික දුරක් ගියාට පස්සේ මේ එයාගේ මහත්තයා ඇවිල්ලා දරුවා එයාගේ අතට දුන්නා. ඊට පස්සේ මම දැන් එහෙම දැන් මොකද කරන්නේ ඇඩ්‍රස් එකට? ඇඩ්‍රස් එක කකුලක අයියා. ඇයිදේ මේ බඳින වයසේ ඉන්න තරුණයා සාමංගල යෝජනාවක් නැතුව ඉන්නවා ඇදී යෝජනාවක් කරන්න බැලුවේ පස්සෙන් ගිහිල්ලා. ඒ කෝණයෙන් බැලුවාම එහෙම පෙනුණා. ඒතර කෝණේ වෙනස් වෙච්ච ගමන් අකුලගෙන අයියා. ඒක තමයි වෙන්නේ. කෝණයකින් බැලුවොත් එහෙම තමයි වෙන්නේ කාට වුණත්. ඒ කෝණය අය වෙනස් වෙනකොට අකුල ගන්න වෙනවා. ගොඩාක් අයට ඔය ඔක්කොම අකුල ගන්න සිද්ධ වෙන්නේ මරණාසන්න මොහොත කිට්ටු වෙනකොටනේ. එතකොට ප්‍රමාද වැඩි. මරිච්ච මිනිස්සෙක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කිව්ව ප්‍රමාදීය සත්‍යය. අප්පමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්තේ. හැබැයි අප්‍රමාදී බව ප්‍රමාද නොවුණු බව ඇති කරගත්තොත් ඒගොල්ලෝ මැරෙන්නේත් නැහැ කියලා දේශනා කළා. ඇයි මැරෙන්නේ නැත්තේ? මේ ලෝකේ නිදහස්ව බලන කෙනා මැරෙන්නේ නැහැ. දැන් බුදුදහම ආකල්පයක් හැදියට සමාජගත වීම ශ්‍රී ලංකාව තුළ ඒක මහා ඛේදනීය සිද්ධියක්. බුදුදහම ආකල්පයක් නෙමෙයි. බුදුදහම ආගමක් නෙමෙයි. බුදුදහම දෘෂ්ටියක් නෙමෙයි. සියලුම මානව සත්වයාගේ සතුටේ දැක්ම සතුට. හිතේ සතුට සතුටින් ඉන්න ඕන නම් බුදුදහමට අනුව ලෝකෙ දිහා බලන්න ඕන. මට ලෝකෙ ගැන ආකල්පයක් නැහෙනේ. ආගම් පිළිබඳව ආකල්පයකුත් නැහැ. මිනිස්සු ගැන ආකල්පයකුත් නැහැ. ලෝකෙ මෙහෙමයි කියලා මම කියන්නෙත් නැහැ. ලෝකෙ හරමයි කියලා කියන්නෙත් නැහැ. ලෝකෙ නියත වශයෙන්ම මේ යථාර්ථය මේකේ කියලා මම කියන්නෙත් නැහැ. ඇයි එහෙම නොකියන්නේ? ඒවා මොනවා හරි දෙයක් විශේෂදා ගත්තාම දෘෂ්ටියක් වෙන නිසා. දැන් ඔබ ඔය ඔතන ඉන්න ගමන් හිතලා වැඩක් නැහැ මම මෙහෙමයි කියලා. ඈ දැන් රජ නොවි රජෙක් වගේ ඇඳුමක් මහලා ඔටුන්නක් හදලා ඔළුවේ ඔටුන්නක් දාගෙන ඇඳුමක් ඇඳලා වැඩක් නැහැ නේ. රජෙක් නෙමෙයි. ඒ නිසා ප්‍රායෝගිකම රජෙක් වෙන්න ඕන. ප්‍රායෝගිකව මේ දර්ශනය පහළ වෙන තැනට ඔබ පැමිණෙන්න ඕනමයි. ප්‍රායෝගිකව මේ දර්ශනය පහළ වෙන්න ඕන තැනට එන්න ඕන. අනන්තය ප්‍රශංසා කරන කෙනෙක් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ. අනන්තේ සොයා යන කෙනෙක් වෙන්න කියලා කියනවා. අනන්තේ අදහන කෙනෙක් වෙන්න කියනවා. ඔබ අනන්තේ අදහන්න අනන්තේ ප්‍රශංසා කරන්න කැමති වෙන්න ඕන. අනන්තේ කියන්නේ මොකන්ද? කිසිදු අන්තයක් නැති. අන්තේ කියන්නේ මොකන්ද? කුමන හෝ හැඩයක්, වර්ණයක්, සංකේතයක්, දෘෂ්ටියක්, ආකල්පයක්, හැඟීමක්, දැනීමක්, ඔය මොනවා හරි දෙයකට වර්ණයක් යට වෙලා බලනවා නම් එතන තියෙන අන්තය. වාකරි අන්තයකට වැඩිලා බලනවා. දැන් අපි කෙනෙක් දිහා බලනවා, මෙයා හොඳයි. එතකොට හොඳයි කියන අන්තේ ඉන්නවා. මෙයා නරකය. එතකොට මොකද වෙන්නේ? මෙයා නරකයි කියන අන්තේ ඉන්නවා. තමන් දිහා බලනවා, ආ මම ශ්‍රේෂ්ඨයි. එතකොට මම ශ්‍රේෂ්ඨයි කියන අන්තේ ඉන්නවා. එහෙම නැත්නම් මම දුබලයි. එතකොට මම දුබලයි කියන අන්තේ ඉන්නවා. මම මධ්‍යස්ථයි. මධ්‍යස්ථයි කියන අන්තේ ඉන්නවා. එතකොට අපි දෘෂ්ටි විසුද්ධියකින් බලන්නේ නැහැ. එහෙම නැත්නම් අර වචනේ හොඳයි නිර්වත්ව බලන්නේ නැහැ මනසින්. සම්පූර්ණයෙන්ම නිදහස්ව බලන්නේ නැහැ මනසින්. එතකොට ඊට අනුසාරේ සංවේදීතාව ඇති වෙනවා. මේ මතවාදයක් නේ ඇති වෙන්නේ. ඔන්න ඔබට කවුරු හරි කෙනෙක් අඳුන්වලා දෙනවා, ළඟදී අල්ලපු ගෙදරට පදිංචියට ආපු මිනිස්සු ටික, අර මිනිස්සු මං අඳුරනෝ හරි භයානක જાතිය, ওই මිනිහයා මිනිහෙකුත් මරලා ඉන්නේ කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අපි බහින් තැති ගැනීම වැඩි කතා කරන්නෙත් නැහැ, ඈ දැක්කට hina වෙන්නෙත් නැහැ, දැක්කේ නැහැ වගේ යන මට්ටමින් ඉන්න බලනවා. ඇයි අපිට ආකල්පයක් දැම්මනේ? අර මිනිස්සයා මිනිහෙකුත් මරලා ඉන්නේ, භයානක කෙනෙක්, හොරෙක්, මංකොල්ලකාරයෙක් කියලා කිව්වා. ටික දවසක් ගියාට පස්සේ ඒ මිනිස්සයා මෙවිල්ලා කියන, අනේ නෑ මං ඒ හිතාගෙන හිටපු කෙනා නෙමෙයි, ඒ වගේ කෙනෙක් මේ, එයා නෙමෙයි. මං අර කිව්ව දෙලත් මෙයා වගේම කෙනෙක්. ඒ වුණාට මේ එයා නෙමෙයි, මේ වෙන කෙනෙක් කියන. එතකොට මොකද වෙන්නේ? මනස ආයෙ රිලැක්ස් වෙනවා. රිලැක්ස් වෙලා ඔන්න ආයෙ යන දවසට hina වෙනවා. කතා වෙනවා. කොහෙද ඉඳලා දාවේ? ආ බොහොම හොඳයි. මොකද කරන රස්සා කියලා අපි අහනවා. එතකොට හැම තිස්සෙම දෘෂ්ටියකින් බලන ගුණයක ඉන්නේ අපි. දැන් අපි මනස ඔබේ හිස්ව තියාගන්න කියන දෘෂ්ටියට නෙමෙයි අපි ඔබවපත් කරන්නේ. එහෙම යන්න එපා. ඒකත් වස්ත්‍රයක් නේ. එනම මුකුත්ම නොකර ඉන්නවා. ඒකත් වස්ත්‍රයක්. අවශ්‍ය කරන්නේ දෘෂ්ටි විසුද්ධිය. මේක ගැඹුරින් තේරුම් ගන්න. ඔබේ මේක තේරුම් ගන්න තරමට ඔබේ නුවණ නිවැරදි වෙනවා. ඔබේ වාහනේ ඉස්සරහා වැහි පොද වැටෙනකොට, දුහුවිලි වැටෙනකොට මොකද ඔබ කරන්නේ? ඒක පිරිසිදු කරනවා. ඒ වයිපර් එකකින් නේද වාහනේ පිරිසිදු කරනවා වීදුරුව ඉස්සරහා. ඇයි ඔබට ඉස්සරහා මොනවා හරි ඒක රැඳිලා තිබුණොත් වැහි බිඳු හෝ දුහුවිලි හෝ මොනවා හරි රැඳිලා තිබුණොත් ඔබට ඉදිරි පේන්නේ නැති වෙනවා. ගමන් කරන්න බෑ. ඒ වගේම තමයි ඔබෙත් ඇහි මොනවා හරි රැඳුනොත් ඔබට මේ සබහාදහම අර ඉස්සරහා තියෙන දේ පේන්නේ, අර රැඳිච්ච දේ තමයි ඔබට පේන්න පටන් ගන්න. දුහුවිලි රැඳිලා තිබුණොත් ඔබට දුහුවිලි තට්ටුව තමයි පේන්නේ, ඉස්සරහා තියෙන පාර පේන්නේ නැතුව යනවා. වැහි බිඳු පිරලා තිබුණොත් ඔබට වැහි බිඳු ටික පේනවා, ඉස්සරහා තියෙන දේ පේන්නේ නැහැ. ඒක දෘෂ්ටිගත වුණොත් දෘෂ්ටිය මිසක් ඊට එහා දෙයක් පේන්නේ නැහැ. දැන් මුස්ලිම් අයට වෙලා තියෙන්නේ මොකන්ද? ඒගොල්ලොන්ට දේව සංකල්පයක් දාලා අල්ලාහ දෙවියෙක් ඉන්නවා කියලා අර ස්ක්‍රීන් එකේ ගාලා තියෙන්නේ ඉස්සරහා. එතකොට දෙවියෙක් විතරයි පේන්නේ, ඉස්සරහා ඇත්ත තත්ත්වේ පේන්නේ නැහැ. ඒකෙන් වහලා තියෙන්නේ. ඒකට කතෝලිකයන්ටත් ඒක, බුද්ධාගමේ අයටත් ඒක තමයි වෙලා තියෙන්නේ. මම ආගමකට පක්ෂපාතීව කතා කරනවා හරි බොහොමකටවත් නෙමෙයි. වෙච්ච දේ මිනිස්සුන්ට මම කියන්නේ බුද්ධ ආගම කියලා ඉස්සරහ මොනවා හරි ගානවා. දෘෂ්ටියක් ගානවා. කතෝලික කියලා දෘෂ්ටියක් ගානවා. ඔබ Hindu කියලා දෘෂ්ටියක් ගානවා. ඔබ මුස්ලිම් කියලා දෘෂ්ටියක් ගානවා. ඒ දෘෂ්ටි ඉඳගෙන බලද්දී ඒ දෘෂ්ටියම විතරයි පේන්නේ. බෞද්ධයට බුදුහාමුදුරුව විතරයි පේන්නේ, කතෝලිකයට ජේසුස් වහන්සේ විතරයි පේන්නේ, මුස්ලිම් අයට අල්ලාහ දෙවිය විතරයි පේන්නේ, හින්දු අයට ශිව දෙවියෝ හරි ඝන දෙවියෝ හරි විතරයි පේන්නේ. ඇත්ත පේන්නේ නැතුව යන මොනවා හරි ගාගත්තෝ. දැන් ශාස්ත්‍රවරු කලේ මිනිස්සුන්ට සේවය කිරීම. මිනිස්සු දැන් මොකද්ද කරන්නේ? ශාස්ත්‍රුන් වහන්සේලා වෙනුවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා කල්පනා කර කර කරනවා. වඳිනෝ, යදිනෝ, නොයෙකුත් දේවල් කරනවා. ඉගෙන ගන්න පොතක් දුන්නාම ඒකට වැඳ වැඳ ඉන්නවා. ලියන්න පෑනක් දුන්නාම ඒකට වැඳ වැඳ ඉන්නවා. කන්න ආහාර වේලක් දුන්නාම ඒකට වැඳ වැඳ ඉන්නවා. වැඳලා කෑවට කමන්නේ. නමුත් වැඳ වැඳ ඉන්න නෙමෙයි දුන්නේ අපිට, ඒක අනුභව කරන්න. ඒක තමයි ඒ ඇත්තන්ගේ බලාපොරොත්තුව. අපි විශිෂ්ටත්වයටපත් වෙනවා. නමුත් මේ විශිෂ්ටත්වයටපත් වීම අපහසු කාර්යයක්. වඳින එක, යාඥා කරන එක, ගීත ගායනා කර කර ඉන්න එක, නොයිකුත් නොයිකුත් පූජාවල් පවත්වමින් ඉන්න එක ලෙහෙසි වැඩක්. එතකොට මේ මේ ලෝකේ ලෙහෙසි වැඩ කරන්න බොහොම කැමති පිරිසක් ඉන්නවා. ඒක තමයි දුප්පත්කමේ හේතුව. මානසික දුප්පත්කමේ හේතුව. දැන් ඔයත්තන්ට මෙන්න මේක පින්කමයි කියලා දෙයක් ඔලුවට දැම්මොත් ඕන් ඒක දිගට කරගෙන යනවා. සමහර අය අහනවා මොකද්ද පින්කම වැඩි වෙන්නේ? ආ ඒක අපි කිව්වොත් මේකෙන් වැඩි පින් සිද්ධ වෙනවයි කියලා ඕන් ඒක කරගෙන යනවා. සංකල්පය. සමහර රජවරුන්ගේ ඔලුවට දැම්මහම මහා පෞකාර වැඩ ඔළුවට දැම්ම පින් වැඩි කියලා. එතකොට රජවරු මේ ලංකාවේ මේ ශාසනේ හාමුදුරුවෝ ඔක්කොම ඝාතනෙත් කළා එක වාරයක්. පව් ගෙවන්න පුළුවන් මේ විදිහේ කියලා. ඔහු පීතෘ ඝාතකයෙක් හිටියා. ඔහුගේ පව් ගෙවන්න ක්‍රමයක් ඇහුවා බුද්ධ ශාසනේ. බුදු ශාසනේ කිව්වා බෑ, පීතෘ ඝාතනය මේ වළක්වන්න බෑ. ආනන්තරේ පාප කර්මයක්, ඔබට පල දෙනවා ඒක එන්න කියලා. ඉතින් උන්වහන්සේ රහතන් වහන්සේ අන්න බලන්න ඇත්ත වුණත් නොකිය යුතු තැන්. ඇත්ත වුණත් නොකිය යුතු තැනක කිව්වා මෝඩකමට. කීප ගම මොකද කරගත්තේ මේ රජතුමා? ඊළඟට ඇහුව වෙන ආගමකින් මොකන්ද කියලා. මේ හින්දු වෙනත් ආගමකින් ඇහුවා. ඒ ආගමෙන් කිව්වා අයියෝ පුළුවන් පිතෘඝාතනය නැති කරන්න පුළුවන් පාපය. කොහොමද? එළුව 500ක් ඕන, ගවයෝ 500ක් ඕන, ඈ මේ වගේ මාළු 500යි, දිය ගොඩ බඩගාන සත්තු 500යි, ඕමම 500 500 අරගෙන ඝාතනය කරන්න ඕනේ කිව්වා. ඝාතනය කරලා දෙවියන්ට පූජාවක් තිබ්බහම මේ සම්පූර්ණයෙන්ම පිතෘඝාතනයේ පාපය ඉවර වෙනවා කිව්වා. ඇත්ත වශයෙන්ම කළේ මොකක්ද මේ පුජ්‍යලය? තවත් පෞකාරයක් කළා. නමුත් කරේ කපටිකම, මුලාව. නමුත් අර වාචික බලයට ප්‍රඥාව නැති රජතුමා රැවටුණා. මොකද පීතෘ ඝාතනයක් කරන්නෙම ප්‍රඥාව නැති කෙනෙක්නේ. එතකොට අතන රහත් හරි පුතජන හාමුදුරුවන්ගේ හරි වචනයට කෝප වුණා. අර මිත්‍යා දෘෂ්ටික වචනයට රැවටුණා. අදත් නැද්ද බුදුහාමුදුරුවෝ පොලේ ගහන්න කිව්වහම පොලේ ගහනවා, එළියට දාන්න කිව්වහම එළියට දානවා. සමහර ගෙවල්වලට ආශිර්වාද කරන්න ගිහිල්ලා මේ ප්‍රඥාව නැති අයගේ කියන මේ දෙයයන්ට වඩින්න විදියක් නැහැ, මෙහි පහනක්පත් වෙනවා නේද? ඒ නිසා බුදු කුටිය වැටෙන් එහාට දාන්න. එතකොට දෙයියන්ට එන්න පුළුවන්. එතකොට මේ මිනිස්සු ඔළුව කල්පනා කරන්න බෑ. වැටක් කියන්නේ මොකද්ද? ඈ වැටක් කියන්නේ මොකද්ද? වැටක් කියන්නේ මොකද්ද? ඉතින් එයා කිව්වොත් මේ වැට මේ ඊඩම විතරක් නෙමෙයි, අල්ලපු ඊඩම් ටිකත් මගේ කියලා. එතකොට වැට කොහෙද යන්නේ? නේද? ඒ හේතු ප්‍රඥාවක් නැහැ. හේතු ප්‍රඥාවක් නැහැ. අපි දන්න මේ ආබාධිත කොරළ මේ කෙටියා ආවා අපි දේව බලයෙන් මේක තුන් මාසෙන් සනීප කරනවා කිව්වා. ලක්ෂ 4000කට ඉදලා ගියා යන්න. දෙයෝ වඩම්මන්න 85000ක් ඕන, දේව රූපේ ගේන්න ලක්ෂයක් ඕන. ඊට පස්සේ ඒ විදිහට හොය විදිහට අය කළා කොරළ ළමයයි හෝම කොරළ. නිකම් පව පොරව ගත්තා. බුදු පිළිම එළියට දැම්මා. පිරිත් සජ්ජහායනා කරගෙන හැමදාම ආබාධිත ළමයා වුණත් බුදුන්ට මල් පූජා කරගෙන හිටපු ළමයා බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න නැතුව ගියා. ඊට පස්සේ අර ටික ඔක්කොමත් අරගෙන ගියාට පස්සේ සංවේගයටපත් වෙලා නැවතත් බුදුහාමුදුරු ඊට වඩම්මල දැන් පිරිත් කියන මල් පූජා කරනවා. ඇයි ඒ? ඉවසීමෙන් නෙමේ ජීවිතේ ජය ලබන්න පුළුවන් විමසීමෙන්. ඔය ඉවසීමෙන් ජය ලබන්න පුළුවන් කියලා කියන්නේ තනිකර ආක්‍රමණශීලී පුජ්‍යලයේගේ ත්‍රස්තවාදී පුජ්‍යලයේගේ අදහසක්. ඔබට කවුරු හරි අතුරු කට්ටෙන් අනිනෝ අපි ඔබට කියනවා නම් ඉවසන්න කියලා ඇත්ත වශයෙන්ම මේක ත්‍රස්තවාදී වැඩක්. ඔබට ඔළුවේ කැක්කුමක් තියෙනවා. මම ඔබට කියනවා ඉවසන්න කියලා. ඒක ත්‍රස්තවාදී වැඩක්. ඔබ අවුවේ ඉන්නවා. මම ඔබට කියනවා ඉවසන්න කියලා. ඒක ත්‍රස්තවාදී වැඩක්. ඇත්තෙන්ම මම ඔබට ආදරේ කරුණාව තියෙන කෙනෙක් නම් හරි අවුවයි කිව්වහම මම කරන්නේ කුඩයක් ගෙනල්ලා දෙනවා. එහෙම නැත්තම් කොලයක් හරි ගෙනල්ලා දෙනවා මෙන්න පත්‍ර කොලේ ඔළුවට දාගන්න. ඉවසීමෙන් නොව ජය ලැබෙන්නේ විමසීමෙන්. ලද දෙයින් සතුටු වීම තුල නොව ජය ලැබෙන්නේ අලුත් අලුත් දෑ සෙවීමෙන්. සිද්ධාර්ථ කුමාරයා ලද දෙයින් සතුටු වුණා නම් රජමාලිගේ නාකියලා මැරෙනවා. සිද්ධාර්ථ කුමාරයා ලද දෙයින් සතුටු වුණා නම් පස්වග මහණුන් කියන දෙයක් අහගෙන භාවනා කරලා කොල්ලෝ ලද දෙයින් සතුටු වේ යම්. අන්නහම ඊට බියෝ කියන්නේ අපිට ලද දෙයින් සතුටු වෙන්න කිව්වනම් එහේ මේ පදනම මම ගත්තනම් මමත් ওই භාවනා මධ්‍යස්ථානයක කොහේ හරි තාම නාකි වෙනවා. දානෙට සංවරව යනවා. දානෙට බිම බලාගෙන වළඳලා ආයි එනවා. තේ එක හම්බ වෙනවා. කැඳ එක හම්බ වෙනවා. කිසි අඩුවක් නැහැ. ලෙඩ වුණාම එක් කරගෙන ගිහිල්ලා බෙහෙත් ටික ගෙනල්ලා දෙනවා. ලද දෙයින් සතුටු වෙලා ඉන්නවා. ඔබ පිළිගත්තත් නැතත් මන් ලද දෙයින් සතුටු වෙන්න ඕන කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඉවසන්න ඕන කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. විමසන්න කියලා මම මතක් කරනවා. මේ සමාජේ කාලකන්ණි කරපු වචන, දුප්පත් කරපු වචන, අධෛර්යමත් කරපු වචන මේවා. මේ වචන තියෙන තාක් කල් මේ සමාජය සංවර්ධනය වෙන්නේ, දියුණු වෙන්නේ. ශ්‍රේෂ්ඨ වචනයක් නෙමේ ඉවසන්න කියන්නේ. ශ්‍රේෂ්ඨ වචනයක් නෙමේ ලද දෙයින් සතුට වෙන්න කියන්නේ. හැම වැඩක්ම සතුටින් කරන්න. අලුත් අලුත් දෑ සොයන එක සතුටක් නෙමේද? සතුට. අලුත් අලුත් ධර්ම කරුණු අවබෝධ වෙන එක සතුටක් නෙමේද? සතුට. අලුත් අලුත් දියුණුවන් Taman ලබා ගැනීම සතුටක් නෙමේද? සතුට. ගමන් කිරීමේ සතුට රැඳී සිටීම නොවේ. ඉස්සරහට යන්න සතුට. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලත් එතනින් සතුටුන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ මට ශ්‍රාවකයෝ දැකලා ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ දැකලා ඒ ශ්‍රාවකයෝ උන්ගේ ශ්‍රාවක පරම්පරාවල් හැදිලා මේ ශාසනය පවතිනව දකින්නත් ඕන. මගේ ශරීර ශක්තිය තියෙන තාක්කල් මට ධර්මයේ කියන්න ඕන. ලද දෙයින් සතුටු නොවිච්ච එකම චරිතය සිද්ධාර්ථ කුමාරයා. ඉවසාගෙන ඉන්නේ නැතුව ඒවට පිළිතුරු සපයපු විමසපු එකම ශාස්ත්‍රවරයා පමණක් නෙමෙයි තවත් ශාස්ත්‍රවරු ඉන්නවා බුදුරජාණන් වහන්සේ. එතකොට මෙතෙක් කාලයක් අපිට ධර්ම කියලා හැටියට ලැබෙන අධර්මයනේ. ඒකයි බුද්ධාගම නොදියුණු කමට වසර 1000ක විතර ඉඳලා විපතට විනාශයට ජනතාවගේ ජනගහණයට අවවාද අනුශාසනා තමයි හම්බෙන්නේ. බලන්න රේඩියෝ නාලිකා දාගෙන මොකද කියලා. ඒ කන වැන්දුම් කාල කණි අඬු වැඩියා හඬවලට ගැහුණා මිනිහගේ ජීවිතය ඉවරයි. නාහෙන් අඬනෝනේ පිරිමි හඬ නැහැ හාමුදුරුවරුට. පිරිමි හඬක් නැහැ. අඬනවා. අඬනවා. මම හිතන්නේ ඒක මොනවා හරි වෛරයකට කරන දෙයක් ඒ අය මේ සමාජයේට. ගොඩාක් හාමුදුරුවන්ට පුළුල් සමාජ චින්තනයක් නැහැ. ඔවුන්ට තියෙන අර තමන්ගේ පන්සලේ වැටවලුයි වලාකුළු බැමි විහාරයේ අරකයි මේකයි ටික ගහගන්නේ කොහොමද කියන සංකල්පේ. මොන ගුණෙක් හරි දාලා අඳලා මේක කරන්න. මම කලකට කමන්නේ. ඇත්තටම බුදුහාමුදුරන්ට ආදරෙන් නම් බුද්ධ පූජාව තියන්නේ. ඇත්තෙන්ම අටවිසි බුදුහාමුදුරන්ට ආදරෙන් නම් අටවිසි බුද්ධ පූජාව තියන්නේ. ඇත්තෙන්ම මතු බුදුවන මෙස් බෝසතාණන් වහන්සේට ආදරෙන් නම් ඒක තියන්නේ කමන්නේ. නමුත් ඇත්තටම මේක ඇතුලේ තියෙන වෙන දෙයක් නම් ඒක ඇති වැඩක් නෑ. අපි දැක්කා එහෙම දේවල්. අටවිසි බුද්ධ පූජාව තියන්නේ ඒක ඇතුළේ තියෙන අටපිරිකර 28ක් වැඩෙනවා. එහෙන් අටපිරිකර ගන්න ඕන 28000 දවසට හම් වෙනවා. 1000 ගන්න දැම්මොත්. එහෙම ගණන් හදලා නම් ඒව තියන්නේ ඒව පූජාව නෙමෙයි. ඒව මහා සැහැසි ක්‍රියා. ඒව ආදරෙන් තියන, භක්තියෙන් තියන කමන්නේ. හැබැයි බුදුන් දැකලා ඒක කරන්න ඕන ඇත්තොත්. එහෙනම් බුදුන් දැකලා නෙමෙයිනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වගේ වෙන්නේ නැති කියලා හිතාගෙන වඳිනවා. මේ ඔක්කොටම තියෙන සංකල්පයක්. බුදුහාමුදුරුවෝ ගැන සංකල්පයක්, අල්ලා දෙවියෝ ගැන සංකල්පයක්, ජේසුස් වහන්සේ ගැන තියෙන සංකල්පයක්. ඇත්තටම දැකලා නැහැ. ඇත්තට දකින්න. ඇත්තට දකින්න නම් ඔබ අර වාහනේ ඉස්සරහා තියෙන වීදුරුවේ දුහුවිලි හරි සායන් හරි වැහි බිඳු හරි ඒව පිස දාන්න සිද්ධ වෙනවා. නිදහස්ව ඉහළම නිදහස්ව පූර්ණ නිදහස්ව හාත්පස නිදහස්ව සරුවාකාරයේ නිදහස්ව මේ කන්තික නිදහස්ම කරලා සවන් දෙන්න. මේ ඇස් දෙක නිදහස්ම කරලා බලන්න. මනස නිදහස්ම කරලා විඳින්න. නුවණ නිදහස්ම කරලා බලන්න. එවිටයි විමුක්ති ඇස කියන්නේ, විමුක්ති ඥානය කියන්නේ, විමුක්ති මනසක් කියන්නේ එතෙවිටයි. හරි චේතනාමය සංකල්පමය ගුණයෙන් බලනකොට මනසට දැනෙන්නේ ආකල්පමය වින්දනය පමණයි. නිදහස් දැක්මටයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. නිදහස් සිතටයි සම්මා සංකප්පය කියලා කියන්නේ. නිදහස් වූ වචනයටයි සම්මා වාචාව කියලා කියන්නේ. මේ වචනය ඇතුළේ කිසි කෙනෙකුට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, දෘෂ්ටියක් නැහැ. ඇත්ත කියන්නේ. නමුත් ඒ අන්ධකාරයේ දැඩිව පාදහනේ වෙලා ඉන්න කෙනෙකුට කේන් තියන්න පුළුවන්. ලුණු වතුර අතේ කොහාට වැටුණත් දැවිල්ලක් නැහෙනේ. තුවාලයකට වැටුණොත් දැවිල්ලයි. ඒ වගේ එවැනි දෘෂ්ටිගතව දැඩිව ඉන්න කෙනෙකුට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එයාවත් ඇති ගන්නවා. එයාට තරහ යනවා. එයාට ද්වේෂය හට ගන්නවා. නමුත් ඇත්තෙන්ම වරද තියෙන්නේ අපේ මේ වචනය ඇතුළත නෙමේ. ඔබේ තුවාලේ ළඟ. දැන් මහා සාගරයට බැස්සාම ඕනගෙනුට නාගර එන්න පුළුවන්. නමුත් තුවාලේ ඇත්තේ නේ බැස්සොත් එහෙම එර දෙවිලක් හට ගන්නවා. ඒ වගේ ධර්මයේට විවිධ තුවාලකාරයන්ට විවිසෙන්න බෑ. දෘෂ්ටිගත මිනිස්සුන්ට ඉන්න බෑ. දැන් මෙතන අපේ බෞද්ධ පින්වතුන් පිරිසක් ඉන්නේ. නමුත් අපි බෞද්ධ දෘෂ්ටියේ තියෙන දුර්වල කණුත් කියනකොට ඒකේ යම් යම් මුලින් මුලින් තිගැස්මල් තිබ්බත් නමුත් ක්‍රමානුකූලව ඒගොල්ලෝ හිත හදා ගන්නවා. නෑ අපි විමසොන් බුද්ධියෙන් සත්‍ය සායයතේ සත්‍යයට ඉඩ දී යුතුයි කියන ගුණයට එනවා. විවිධ ආගම් වල අය හිටියත් ඒගොල්ලෝ ටික ටික එනවා. නෑ අපිට අවශ්‍ය කරන්නේ සත්‍යයක්. මොකද අපි උපතින්ම ආගමක් ගෙනාවේ නෑ. මැලුට පස්සේ යන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ. ආගම් ලෝකේ 7-800ක් තියෙනවා. හැමෝම එක එක දේවල් තමයි කියන්නේ. ඇත්තම මිනිස්සෙකුට එහෙම ආගමක් කියලා දෙයක් නෑ. අවශ්‍ය කරන්නේ සත්‍යයයි. දැන් මිනිසුන්ට ආගමක් නෙමෙයි අවශ්‍ය කරන්නේ බුද්ධියක්, ඥානයක්. රිලිජන් නෙමෙයි ඉන්ටෙලිජන් ඕන වෙලා තියෙන්නේ කියලා කියන්නේ ඒකයි. රිලිජන් වලින් කරලා තියෙන එක එක මිනිස්සුන් අල්ලලා බැඳලා එක එක කණු වල. කණුවේ පොඩ්ඩක් පාට වෙනස්, ලාංඡනේ වෙනස්. එච්චරයි. හැබැයි ඔක්කොම කණු. ඈ අපේ කණුව මේ පාටයි, කොළ පාටයි, අපේ කණුව නිල් පාටයි, අපේ කණුව කහ පාටයි. හැබැයි ඔක්කොම කණු. ඉතින් හරක් කෝවෙන් ලියාගෙන පහිනවා. ඒ බඳලේ ඉන්නේ හරක්. බඳලේ ඉන්නකන් ඉතින් හරක් ගතිය තියෙනවා. එතන ලියාගෙන පැන්නොත් එහෙම යා මේ ලෝකේ ගැත්තෙක් නොවි යන්න පුළුවන් කම ලැබෙනවා. ඇත්ත දකින්න ගැත්තෙකුට ඇත්ත දකින්න බෑ. ඔබේ විමසුන් බුද්ධිය අවහිර කරනවා නම්, ඔබට මා කියන දේ පිළිගන්න කියලා කියනවා නම්, ඔබට මේ දේ විශ්වාස කරන්න කියලා යමෙක් කියනවා නම්, එවිටම මේ දේ බැහැර කරන්න. ඒකට හේතුව මොකද? ඔබගේ ස්වාධීනත්වය ඔහු විසින් විනාශ කරන නිසා. ඔහු කියනවා නම් මේ දේ පිළිගන්න කියලා, මේ දේ අදහන්න කියලා කියනවා නම්, මේ දේ විශ්වාස කරන්න කියනවා නම්, ඒ වචනේම මේ දේ බැහැර කරන්න. ඊළඟට බය කරනවා. දේවාල වලත් එහෙම නේද? බය කරනවා. මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා කියපුවාම ඒකට බය වුණාට පස්සේ මොකද කරන්නේ? ඒ බය බිය තැති ගැනීම නිසා ඒ විදිහට අදහන්න, ඒ විදිහට ක්‍රියා කරන්න දෙන මලාට පස්සේ ඔබ අල්ලගෙන ඔබට වද දෙයි විශ්වාස නොකළොත්. ඒස ආගම් විතර සැහැසි දෙයක් නෑ. සමහර ආගම් විතර, සමහර ආගම් තාම දරුණු විදියට සැහැසි විදියට පුජ්‍යලයාගේ බුද්ධිය තලා පෙලා විනාශ කර තියෙනවා. දැන් ඔබට ඒ වෙනි දෙයක් නැති වුණත් ඔබට ඍජු දර්ශනයක් නෑ. දැන් බෞද්ධයෝ මිත්‍යා දෘෂ්ටික නෑ. මම නිතරම කියන දෙයක් තමයි අපේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ මිත්‍යා දෘෂ්ටික නෑ. හැබැයි එක දෝෂයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? සම්මා දිට්ඨික නැති වීම. මිත්‍යා දෘෂ්ටි ගන්න නැහැ, සම්මා දිට්ඨි ගන්න නැහැ. කොහේද දුමක් කියන්නේ? එහෙ දුවගෙන යනවා. කොහේද මනක් කියන්නේ? එහෙ දුවගෙන යනවා. මොකද්ද ආගමක් කියන්නේ? ඒකටත් යනවා. කොහේද සෙස්සාන්තියක් තියෙන්නේ? ඒකටත් යනවා. කොහේද ගිනි පෑගීමක් තියෙන්නේ? ඒකටත් යනවා. හීනෙන් නැගිටලා හරි බය වෙලා හරි නැගිට්ට වෙලාවට එක පාට ඉතින් කල්පනා කරන්න වෙනවා මොකද්ද මගේ ආගම කියලා. ඈ ඒකයි වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨික වෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටික නැති වූ පමණින් හරියන්නේ නැහැ. සම්මා දිට්ඨික විය යුතුමයි. සම්මා දිට්ඨික වෙන විදිය තමයි අපි මෙතෙක් වෙලා කිව්වේ. මායික කියන්නේ සමනේ වූ දෘෂ්ටි ඇති. සමනේ වූ සංකල්ප ඇති. සමනය වූ වචන ඇති. තමා කෙරෙහිවත් ලෝකය කෙරෙහිවත් දෘෂ්ටි නැතුව බලන්න පුළුවන්. තමා කෙරෙහිවත් ලෝකය කෙරෙහිවත් සංකල්ප නැතුව බලන්න පුළුවන්. තමා කෙරෙහිවත් ලෝකය ගැනවත් වචනවලින් තොරව කතා කරන්න පුළුවන්. මේ මා කතා කරන වචනවල වචන නැහැ. ශබ්ද පමණයි තියෙන්නේ. වචනයක් කියන්නේ මොකන්ද? එක්කෝ අපේ ලෝභය අවසන් ඕන, එක්කෝ අපේ ද්වේෂය අවසන් ඕන, එක්කෝ අපේ මෝහය අවසන් ඕන. වචනයක තියෙන්නේ බන්ධනය කිරීමක්. සංකල්පනය කිරීමක්. නමුත් අපි මේ වචන භාවිතා කරන බන්ධනය නොකිරීමට, සංකල්පනය නොකිරීමට. එතකොට මාගේ වචන තුල වචන නැත, තියෙන්නේ ශබ්ද පමණයි. මේ වචන ඔය පින්නතුන් වගේම ලෝකේ මේ නොයෙකුත් තැන්වල ඉඳගෙන අහනවා. සමහර අය නැව්වල ඉඳගෙනත් බණ අහනවා. නැහොල් වැඩ කරන අය. දැන් තියෙනවනේ අන්තර්ජාල පහසුකම් ඒවට. තේ හරි සන්තෝසයි. ඒ බුදුබණ ඇඹිලි පිටේ ආනන්ද හාමුදුරුවෝ කියලා සර්ච් කරාම ඒකේ පහලින් මගේ පොඩි පින්තූරයක් එක්ක තියෙන ලිවින් බුද්දිස්ට් කියලා එතන ක්ලික් කරාම තමයි සම්පූර්ණ YouTube එකේ දෙන වෙබ්සයිට් එකට එන්නේ. එවිට පුළුවන් අර සම්පූර්ණ දේශනා 300කට ආසන්න ප්‍රමාණයක් අහන්න. යම් ප්‍රමාණයයි හැබැයි නිවෙන්නේ. ඔන්න ඔතනයි තියෙන සෝචනීය සිද්ධිය. බොහෝම ටික දෙනයි මේ කෙලවරට මේ ගමන් කරන්නේ. අනිත් අය අහලා පොඩි මානසික නිදහසක් අරගෙන ඒකෙන් තෘප්තිමත් වෙලා කාලා බීලා ආයි ওই වයසට යනවා. ඒක හරි නොහැකියාවක්. දැන් සමහර දැන් අපි හිතමු ලොකු ආහන ප්‍රදර්ශනයක් තියෙනවා කිව්වහම ඔබට ඉතින් හැම මිනිස්සෙම යනවා. සමහර අය යන්නේ වාහන ගන්න, සමහර අය යන්නේ වාහන බලලෙන්න. මොකද ඒගොල්ලන්ට බලලේම ප්‍රමාණවත් සතුටක්. සමහර අය යන්නේ අලුත්ම නවීන විලාසිතාය වාහනයක් තමන්ට මිලදී ගන්න. ඒ වගේ මෙතෙන්ටත් එන අය ඉන්නවා. සමහර අය ඉන්නේ මේක අවබෝධ කරගන්න. සමහර අය ඉන්නේ ඔය බලල යන්න. ඉතින් ඔබම තීරණය කරන්න ඔබ වාහනේ බලල යන්න ආපු කෙනෙක්ද ගන්න ආපු කෙනෙක්ද කියලා. මොකද මුදල් නැති දුප්පත් කෙනෙකුට වාහනයක් ගන්න ඕන කියන අදහසේ ගන්න බෑ හිතට. මොකද ගන්න බෑනේ. ඉතින් යා බලලා යන්න ඕන කියලා. ඒ වගේ ඥානෙන් දුරවලා යා මෙතෙන්ට එන්නේ බලලා යන්න. එයාට ඥානයක් නැහැ, මට හැකියාවක් නැහැ මේ දේ අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. ඉතින් ඔබ ඥානෙන් දුප්පත් කෙනෙක්ද පොසත් කෙනෙක්ද? ඒක ඔබ තීරණය කරන්න. ආනෙන් දුප්පත් කෙනෙක්ද පොසත් කෙනෙක්ද කියන එක ඔබ තීරණය කරා. දැන් අපිත් එහෙමයි. ටිකක් මනස සැහැල්ලු වෙනකොට හරි දැන් හරි මනස සැහැල්ලු දැන් ඉතින් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ආයි ලබන සතිය වෙනකන් ඉඳලා හුලම් බහිනකොට ටයර් එකට හුලම් ගහනවා වගේ ආයි ගිහලා පොඩ්ඩක් බල පොඩ්ඩක් කාලා හිත රිලැක්ස් කරගෙන භාවනා කරලා මෙඩිටේෂන් කරලා එනවා. ආයි සතියක් දෙකක් විතර යනකොට ඔන්න මනසේ ආයි හුලම් බහිනවා. සතුට නැති වෙලා යනවා. ආයි ආවහම පොඩ්ඩක් බැන ටිකක් අහලා ගියාම රිලැක්ස් හොඳයි. ඒක අනුංගිලිඳෙන් වතුර බොනෝ වගේ වැඩක්. ගේට්ටු වහපු දවසට තමන් බඩ කින්නේ ඉඳ සිද්ධ වෙනවා. ඒ නිසා වහාම ඔබේ මනස තුලම ඒ ධාම උපදින තත්වයට, එහෙම නැත්නම් තමන්ගේ ඉඩමි ලිඳක් හාරගන්න තමන්ගේ මනස තුළම ධර්මයේ උපදින මට්ටමට හදාගන්න. දැන් මම මගේ ඉඩම තුළ මම ලෙඳක් හදාගෙන මගේ මනස තුළ මම ලෙඳක් හදාගෙන තියෙන කොහිවත් ගිහිල්ලා මගේ සැනසීම ලබන්න මම බනහන්න යන්නේ නැහැ. එහෙනම් මට යන්න ඕනාවක් කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කොහොමත් අපි අනුංගිලින්දෙන් වතුර බොන්න යන්න අවශ්‍ය කරන්නේ. තමන්ගිලින්දේ වතුර නැති වුණොත් නේ. නමුත් ඉතින් අපිට අනුන්ගේ තැනකට ගිහිල්ලා වතුර ටිකක් බොන්න බැරි කමක් නැහැ. කෙනෙක්ගේ අදහසක් අහගෙන ඉන්න අමාරුකමක් නැහැ. අහගෙන ඉන්න පුළුවන්. විශේෂයෙන් ධර්මයේ දැකෝ මුල් කාලේදී නම් ගොඩක් හොඳයි තවත් ධර්මය අහන එක, සාකච්ඡා කරන එක. මොකද මේ ඒ ධර්මඥානය තවත් දීප්තිමත් වෙමින් ප්‍රකාශන විදි ආදී පවා මේ හොඳට ගොනු වෙනවා. ඒක අහන එක ඉතාම වැදගත් ධර්මය අවබෝධ කරගෙන උනා. ඉතින් දැන් මම වසර 10කට වැඩි නේ. මුල් කාලේ මමත් වසර ගානක් යනකම් අසමින් සාකච්ඡා කරමින් මේ ප්‍රකාශන විදි පිළිබඳව කතා කරමින් මේ නැත්තම් ඉතින් මේක කියන්න බැරි දෙයක් නේ. මම කල්පනා කරනවා මේ මේක කොහොමද කියන්නේ කියලා. ඉතින් මුලින්ම පාවිච්චි කරපු වචනය තමයි වචන සියල්ල බොරු. ඒ මොහොතේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණාට පස්සේ මොකද ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ? ඔබ හිතන් ඉන්නේ වැරදි. දැන් අපි කියන එළිය කළු කාර් එකක් තියෙනවා කියලා. ඔබ යනවා එළියට ගිහිල්ලා. ඔබ දකිනවා කළු කාර් එක. ඔබ කියන්නේ මොකන්ද? මට මේක ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ. මොකන්ද? කළු කාර් එකක් නෙමෙයි, ඒක රතු පාට කාර් එකක්. ප්‍රත්‍යක්ෂයි. ඒක ප්‍රත්‍යක්ෂතාවය නෙමෙයි. ඒක ප්‍රත්‍යවීම. ඒකට කියන්නේ ප්‍රත්‍යවීම. ප්‍රත්‍යක්ෂතාවය නෙමෙයි. මොකද ප්‍රත්‍ය? අපි කියන ඉස්සරහන ඉන්නෝ මේ කළු ජාතිකේ කරි සුදු ජාතිකේ කරි මිනිස්සෙක් ඉන්නවා කහ පාට ඇඳුමක් අඳගෙන ඉන්නවා. නෑනේ, අපිට විශ්වාස නෑනේ. අපි මොකද කරන්නේ? ගිහිල්ලා බලනවා. ගිහිල්ලා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඒක නෙමෙයි ප්‍රත්‍යක්ෂතාවය කියන වචනය සමාජගත වෙච්ච විදිය වැද්දි ප්‍රත්‍යක්ෂය වෙනවා. ප්‍රත්‍ය නොවි ගියා මට එතෙන්දී. මෙතෙක් කාලයක් නොයිකුත් නොයිකුත් දේවල් ප්‍රත්‍ය වෙවි තිබුණා. අර වගේ සුදු පාට කාර්, රතු පාට කාර්, කොළ පාට කාර්, ඒ වගේම කළු පාට මිනිස්සු, සුදු පාට මිනිස්සු නේද? ලස්සන මිනිස්සු, අවලස්සන මිනිස්සු, උස මිනිස්සු, කොට මිනිස්සු, රතු මිනිස්සු, හැඩ මිනිස්සු, කැත මිනිස්සු දැක්කා. ඒ ඔක්කොම ප්‍රත්‍ය. ඒව ප්‍රත්‍යක්ෂ නෙමෙයි. පුතඤ්ජනේකට යමක් බලලා යම් අදහසක් ගන්න තැන ඉතින්ට ප්‍රත්‍යක්ෂ කියන්න බෑ. ඒ ප්‍රත්‍යවීමයි. එතෙන්දී උනේ මොකන්ද? මට ධර්ම අවබෝධයේදී ප්‍රත්‍යක්ෂය වුණා. ප්‍රත්‍ය වෙන එක නතර වුණා. ප්‍රත්‍යක්ෂය වුණා. ප්‍රත්‍යක්ෂය වුණා. ඔන්න ප්‍රත්‍යක්ෂය වුණා. එතන ඉඳලා ප්‍රත්‍ය නොවි ලෝකේ දිහා බලන්න පුළුවන්. ඇහෙන් හරිම නිදහස්, කිසි දෙයක් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මේ බලනකොට හරි හරි ෂෝක්. කන නිදහස්, ප්‍රත්‍ය වෙන්නේ නැහැ. හරි ෂෝක්. ඉන්ද්‍රියන් පහම හයම ප්‍රත්‍ය නොවි බලනවා. ප්‍රත්‍යක්ෂතාවයකින් බලනවා. ඔන්න ප්‍රත්‍යක්ෂ කරගන්න, ප්‍රත්‍ය වෙන එක ෂය කරගන්න. එතෙන්දි ප්‍රත්‍යක්ෂ වුණා. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ප්‍රත්‍ය කරන්න පුළුවන් දෙයක් තමයි මේ වචනේ කියන්නේ. වචනේ කියන්නේ ප්‍රත්‍ය වෙන දෙයක්. දැන් මේ ඔබට ඇහෙනවයි කියන්නේ මොකද්ද? ඔබට ප්‍රත්‍ය වෙන වචනේ. මේ වචන වලට ඔබ දීලා තියෙන සංවේදීතාව තමයි ඔබේ වචන ඔබ තුළ ජනිත වෙන්නේ මේ වචන ප්‍රකාශ කරද්දී. මං හරුප වචනයක් වූ තීට අදාළ කම්පණයක් ඇති වෙනවා. හොඳ වචනයක් කිව්වොත් හොඳ වචනයට අදාළ කම්පනය ඇති වෙනවා. ඇත්තෙන්ම මේ වාචික ග්‍රහණය මනාව හඳුනගෙන තමයි මේ අපි ඔබට මේක කියන්නේ ප්‍රත්‍යක්ෂය වෙන විදියට. ඇත්තෙම මට කුණුහරුප කියලා જાතියක් නැහැ. කිසිම වචනයක් කුණුහරුපයක් නෙවෙයි. හොඳ වචන කියලා જાතියකුත් නැහැ. කිසිම වචනයක් හොඳ වචනයකුත් නෙමෙයි. කුණුහරුපයකට උනත් හොඳ ආකල්පයක් දුන්නොත් ඒක ඊටාම බොහොම දෙයක්. ඒක තමයි හැටි. නේද? ඒ ලෝකේ හැටි. දැන් අපි සීතල රටවල් වල මේ උණුසුම් කාලයට ඒගොල්ලෝ ඇඟවල් පොරවගෙන පොරවගෙන පොරවගෙන ඉඳලා ඇත්ති වෙලා ඔන්නේ ඇඳුම් නැතුවම යන්න පටන් ගන්නවා. නමුත් ඒකට හොඳ ආකල්පයක් දීලා තියෙනවා. කවුරුත් වැරදි විදිහට කාගේවත් දිහා බලන්නේ නැහැ. කවුරුත් එක වගේ හරි වස්ත්‍රව යනවා. ඉතින් ඒකට හොඳ ආකල්පයක් දුන්නාම ගුණහරුපයක් නෙමෙයිනේ. ලංකාවේ ගියොත් එහෙම බස් එකක නැගලා ඒ විදිහට පාරේ හිටින් මේ විදිහට ගියොත් එහෙමද? හූ කියලා ගල් ගහලා බැලලා පොලිසියට අරගෙන යන්නත් දෙන්න තියෙනවා. මම එහෙම රටවලට ගිහිල්ලා නැහැ. නමුත් මම අහලා තියෙනවා එහෙම මේ හන්දනේ එහෙම තියෙනවා කියලා. එතකොට ඒ දෙනා ආකල්පයට අනුව තමයි ඒක එහෙම වෙන්නේ. ඒ සංස්කෘතිය තුළ ඒකේ කිසිදු වරදක් දකින්නේ කිසිදු හැඟීම් ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ මිනිස්සු. ඒ දිහා බොහොම සෞම්‍ය විදියට බලලා ඒ මිනිස්සු ජීවත් වෙනවා. නේද? සමහර ආගම් වල තියෙන්නේ වැඩි නෙමෙයි මූණ පෙන්නන එකක්. වරදක් කළොත් එහෙම ඒකත් වැරදි වෙනවා. ජීවත් වීමත් වරදක් කියලා සංකල්පයක් කළොත් ජීවත් වෙන එකත් වරදක් වෙනවා. සංකල්ප ලෝකයක් මිනිස්සුන්ට පිස්සු. ඒ නිසා මට නම් මොකක්වත් හොඳ වචනයකුත් නැහැ, නරක වචනයකුත් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ අර විද්‍යාත්මක සංකල්ප ස්වરૂපයක් තමයි ගන්නෙ. ඉතින් ප්‍රත්‍යෂය වුණා. ප්‍රත්‍ය වෙනවා මේක හොඳ වචනයක්. ප්‍රත්‍ය වෙනවා මේක නරක වචනයක්. අපිට ප්‍රත්‍ය වෙන්නේ නැත්තම් මේක හොඳ හෝ නරක කියලා මොකද වෙන්නේ? අපේ කම්පන ස්වභාවය නැති වෙනවා. මොකද අර විද්‍යාවෙන් මම ඉගෙනගෙන ප්‍රඥාවෙන් ඉහළට ගියානේ වචනේ. වචනේ පරිසමාප්ත අර්ථය දැනගෙන, වචනේ කියන්නේ අවිද්‍යාවක් කියලා දැනගෙන වචනේ ප්‍රත්‍ය ඉක්මවා ගියා. වචනේ ඉක්මවා ගියා. ප්‍රත්‍යක්ෂ වුණා. අන්න ප්‍රත්‍ය නොවන තත්ත්වේ ඥාන දර්ශනේ මා ඇති කරගත්ත විමුක්ති ඥාන කියන්නේ ඒකයි. ප්‍රත්‍ය වෙන්නේ විමුක්ති, නිදහස්. සංඛාර විමුක්තිය. සංස්කාර ඇති වෙන්නේ. තේසේ මම ප්‍රකාශ කර වචන පළවෙනි වචනේ තමයි මොකද්ද කියන්නේ? වචන සියල්ල බොරු. ඒ වචනේ ප්‍රකාශ නොකොට මං කතා කරන්න උත්සාහ කළා. බෑ. කතා කරන්න බෑ. කතා කරන්න බෑ. ඒ වචනේ ප්‍රකාශ නොකොට කතා කරන්න බෑ. ඒ සමා ජීවිතයේ දෙවැනි උපත ලැබලා පළවෙනි ප්‍රකාශනය වචන සියල්ල බොරු කියලා තමයි කතාව ආරම්භ කළේ. ආයි ප්‍රශ්න අහන්න දෙයක් නෑ මට. අනුන්ට උපකාරක වෙන විදිහේ ප්‍රශ්නයක් කෙනෙක්ගෙන් අහලා සාකච්ඡාවකදී අනුන්ට උත්තර ලබා දෙන්න පුළුවන්. මම එහෙම අවස්ථාවල් වල කළා තියෙනවා. මම කියන්නේ මට ඌමනා වෙන්න නෙවෙයි, මම මේ ප්‍රශ්න අහන්නේ මේ අහගෙන ඉන්න අයට ඌමනා වෙන්න කියලා. ඔබ දැකලා ඇති ඔය ටීවී නාලිකාවල් වල වෛද්‍යවරයෙක් ගෙනල්ලා වෛද්‍යවරයෙක්ම ප්‍රශ්න කරන්නේ. ශ්‍රුවන් ශ්‍රීලාල් මහත්ය දල්පදාතුයා ප්‍රශ්න කරනවා. එයාත් වෛද්‍යවරයෙක්. එතකොට නිවේදකයට සමහරවිට තේරෙන්නේ නැහැ මේ වෛද්‍ය ප්‍රශ්න ගැටලු තියෙන එක. අර වෛද්‍යවරයාට මේක තේරෙනවා. හොඳට මේක තමයි ජනතාවට යන්න ඕන කියන එක. එතකොට සාර්ථකයි මේ වචනේ. ඒ නිසා අවබෝධ වෙච්ච කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන්, අනිත් අයට ඒක ප්‍රයෝජනවත් වෙන විදිහට ගලාගෙන යන්න. එයා දන්නවා ඒක. ප්‍රශ්න අහන කෙනා දන්නවා මේකේ උත්තරය කියලා. හරියට සමාජගත වෙන්න අහන්නේ. එහෙම අහන්න පුළුවන්. සංසාරේ දුක හෝ සැප හෝ ලබනාත්ම ඉපදීම ප්‍රශ්නයක් මට නම් තරුණ කාලේ තිබෙත් නැහැ, දැනුත් නැහැ. ඔය ඉපදීම දුකයි දුකයි කියලා සංකල්පයක් දැම්මට මම නම් විශ්වාස කරන්නේ ජීවිතේ සන්තෝෂයෙන්ම ජීවත් වෙන කාලේ තියෙන මෞකසෙ. සතුටින්ම ජීවත් වෙන කාලේ තියෙන මෞකසෙ. අපි අහලා තියෙන මෞකසෙ ඉන්න කාලේ දුක්බරද කියලා ඒ කිසි කෙනෙක් කිව්වේ නැහැ මෞකසෙ ඉන්න කාලේ දුකෙන් හිටියා කියලා. ඔවුන් කියන්නේ සතුටෙන් හිටියේ. අර මෞකසෙන් බිහි වෙලා මෙලවට අරගෙන හරියට ඒක සමහර අය පරිස්සමෙන් ඒ දේ කරන, සමහර අය පරිස්සමක් නැතුව කරනවා ඇති. අර දරුවා සේදීමේදී මේ මුලින්ම සිදු කිරීමේදී හරිම පරිස්සමෙන් කරන්න ඕනේ, නැත්නම් එයාට විශාල දෙවිල්ලක් දැනෙනවා. ශාරීරික මොකද තුවාලයක් වගේනේ මුළු ශරීරයේම සිලුඳු සමක් නේ තියෙන්නේ. අන්න එතෙන්දි ඒ වතුරෙන් සෝදන කොට දෙවිල්ලක් දැනෙන එක පමණයි දැනෙන්න තියෙන්නේ. නැත්නම් මෞකසේ කියන සුන්දර තැන. සුන්දරම තැන. අඳුරු කුටියක් අම්මෝ හරි දුකෙන් ඉන්නේ බොරු කතා. සුනකේකට කකුල් හතරෙන් ඇවිදින එක අමාරුවක් නෙමෙයි. අපිට අමාරු නාට. ඈ ගැරන්ඩියෙකුට ඇදිලා යන එක අමාරුවක් නෙමෙයි. අපිට අමාරු නා. අපිට නම් ඉතින් බඩගාල යන එක උතමාරුනේ. ඒ වගේ ළමයට ළමයා කියන මට්ටමේ මේ සැකසিলা එතන ඉද්දී යාට ඒක අමාරු නෙමෙයි. ඒක යාට අමාරු තැනක් නෙමෙයි. ඒක යා ආසාවෙන් අල්ලගත්ත දෙන්නේ. ඒ සමහර අය ඊටාම මහන්සි වෙලා තමන්ගේ වෘත්තිය වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඉතින් අපිට හිතෙනවා අනේ මේ මිනිස්සයා නේද මේක ඇතුලේ. දිගට මේ ඉන්නවා. දැන් අපි සිල්ලර කඩේක මුදලාලි හිරෙන් දැක්කොත් එහෙම ඒ මිනිස්සයා උදේත් ඒක ඇතුලේ. දවල්ටත් ඒක ඇතුලේ. හවසටත් ඒක ඇතුලේ. රෑ 12 වෙනකුණුත් කඩේ ඇතුලේ. ඒ මවකුසේ ඉන්න එක හොඳයි. ඈ බලවමනේ අර මිනිස්සේ මේ පුටුවේම නේද ඉන්නේ කොයි වෙලාවෙ දැක්කත්. ඔව්. ඒක තමයි. ඒ නිසා ඒව දුක්බර නෙමෙයි. ජාති විදුක්ඛා කියලා එහෙම ඉපදීම එහෙම දුකක් නැහැ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛා. අර අර දුක්වලට වඩා වඩාම දුක අරවත් දුක් හැටියට ලෝකේ නම් කරලා තිබුණත් ඒවා නෙව මහණනි දුක. පංච උපාදාන ස්කන්ධය කිව්වේ සංකිට්ඨේන වෙන එකක් නොවේ. කෙටියෙන්ම කියනවා නම් කියලා නෙමෙයි ඒකට කියන්නේ. ඔය එකක්වත් නෙවෙයි මහණෙනි දුක පංච උපාදානස්කන්ධේ විතරයි කියන එකයි ඔය සංකිට්ඨේන කියන එකෙන් අදහස් කරේ. ඈ ජාතික දුක්ඛ ජරාප දුක්ඛ මරණම් දුක්ඛ විහි විපයෝග දුක්ඛෝ අපියෙහි සම්පයෝග දුක්ඛෝ. ඒව නෙවෙයි දුක මහණෙනි පංච උපාදානස්කන්ධය. මේ අවිද්‍යාත්මක මනසයි මේ දෘෂ්ටිගත වීමයි සංකල්පගත වීමයි වැරදි ආකල්පයයි මේ දුක. අරව දුක නෙමෙයි. දැන් මම පහුගිය කාලේ ලෙඩ වුණා. කිසි දුකක් නැහැ. අර ශාරීරික වේදනාව නිසා ඇඟට පණ නැති ගතිය තියෙනවා. මොකද ඒක මනසට ප්‍රශ්නයක් නෙමෙයි. හිතට කිසි දුකක් නැහැ. ඉතින් මම බලාගෙන ඉන්නෝනේ මගේ මනස වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකේ කිසි කම්පනයක් නැහැ. ඉතින් අපි හොඳටම දන්නවා අපි මේ යන දවසටත් අපිට කම්පනයක් නැහැ කියලා. ශාරීරික මානසිකෝ මේ යන්නේ නෑනේ. කොච්චර සද්ධර්මයේ දැක්ක අදිෂ්ඨානය තුළ මනස පවත්වන්න පුළුවන්. ඒකනේ අතටපත් නිවන් පසකට දා සසරට බසින බෝසත්වරු කියන්නේ ඒගොල්ලන්ට. අදිෂ්ඨානය මත මනස පවත්වන්න පුළුවන්. එයා අදිෂ්ඨාන කරනවා මට මේ දක්වා මගේ විඥානයක් මම පවත්වන්න ඕන කියලා. ඉතින් මම මෙතන ඉඳලා නොපවත්වන්න ඕන නම් මම මෙතන සමාධිය අන්තරික සමාධිය වඩන්න ඕන. අන්තරික සමාධිය වැඩිමින් නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. ප්‍රත්‍ය නොවන තත්වයේ ඥානය දැන් උදා කරගෙන තියෙන ඒ ඥානයේ සමාධියෙන් උත්තරීතර භාවයට පත්වි කායික මානසික කිසිම සංකේත වශයෙන් හරි ප්‍රත්‍ය නොවන සමාපත්තියකට සමවැදී අදිෂ්ඨාන බලයෙන් ඉන්න ගුණයක් ඇති වෙන රහතන් වහන්සේලා ඒක කරන්නේ දවසට තුන් වතාවක් උන්වහන්සේලා ඒ නිරෝධ සමාපත්තියට සමවදිනවලු. සමවැදුණාට පස්සේ ඒ උන්වහන්සේලා ගියේ අරිහත් භාවයේ තුලම තියෙන තත්ත්වයක්. ආයේක නැති වුණාට පස්සේ රහත් භව නැති වෙනවයි කියලා එකක් නැහැ. ඒ අන්තරික සමාධිය කියලා වර. ඒ කියන්නේ ඕන නිරෝධ සමාපත්තියක ඉන්න කෙනෙකුට ඕන වෙලාවක පිරුණම් පාන්න පුළුවන්. එහෙම නැතුව පිරුණම් පාන්නේ නැහැ. දැන් බුදුහාමේ තෝන තරම් තියෙනවනේ නේ සෝවාන් මාර්ගඵලලාභී අහවල් අහවල් දිවි ලෝක වලට ගියා, හවල් හවල් තත්ත්ව වලට ගියා කියන මේ සක්විරුණම් පෑව කියන කතාවක් නෙමෙයි. ධර්මල් හදාගෙන එහෙමේ ජීවත් වෙච්ච අය. ඒ වගේම මාර්ගඵලලාභී අනේ පිටිසුදුතුමා මතු සම්මා සම්බුදු බව පතන කෙනෙක්. කවුරුද දන්නවනේ සෝහල් මාර්ගඵලලාභී කෙනෙක් කියලා? ඇයි අනිත් දිනවරු දිනුනු වුණා තමන්ගේ සකුදාගාමී වුණා. නමුත් එතුමා දිනුනේ නැත්තේ ඇයි? දිනුනු කලේ නැත්තේ ඇයි? එතුමා මතු බුදු බව පතන කෙනෙක්. බුදු කෙරෙකට උපස්ථාන කළම තමයි ලෝකේ දීපංකර පාදමූලයේදී ඒ ප්‍රාර්ථනා කළේ. ඒ වගේම තමයි අනේ පිටසිරතුමත් මුළු දේපලම මුළු ජීවිතේම සියල්ල ඒ ධර්මයේ වෙනුවෙන් කැප කරලා තමයි එතුමා ප්‍රාර්ථනා කළේ මේ දේ. ඔහුද ජීවිතේ වටිනාම දේ එතනින් ඔහුට ලැබුණා. ඔහු දුප්පත් උනේ කියලා කාටවත් කියන්න බෑ. කිසිම ධන සිටුවරයෙකුට බෑ අවුරුදු 2600ක ඉතිහාසයක් තමන්ගේ නම තියන්නේ. ඔහු දුප්පතෙක් කියලා කාට හරි කියන්න පුළුවන්ද? ඒක කෝටි ගානකට කරන්න පුළුවන් දෙයක්ද? සල්ලි තිබ්බට කරන්න පුළුවන් දෙයක්ද? බුදු කෙනෙක්ගේ අග්‍රශාවකත්වය මේ මහා දායකත්වයේ ලබන්න එහෙම සල්ලි තිබ්බට පුළුවන්ද? බෑ. එසා ඔහු කිසිම විදියකින් දුප්පතෙක් කියලා කාටවත් කියන්න බෑ. ඔහු සර්වාකාරයෙන්ම පෝසත් කෙනෙක්. සල්ලි වලට වඩා වටින දේවල් ලෝකේ තියෙනවා. සල්ලි වලට වඩා වටින දේවල් මේ ලෝකේ තියෙනවා. සමහර සල්ලි මත හඹාගෙන යන කීප දෙනෙක් මට කියලා දෙනවා හැමදෙරේ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ බොරු කතා. එහෙම කරන්න බෑ. සල්ලි වලට කරන්න පුළුවන් ඇඳුම් පැළඳුම්, යාන වාහන, නිවාස, ගාදරවල්, ආහාර පාන මිලදී ගැනීමට පමණයි. එච්චරයි. අනිත් දේවල් අපිට ඒ චේතනාව මුසු කරන විදියටයි ඒ දේවල් තුල ඒව ගොනු වෙන්නේ, ජනිත වෙන්නේ. හුදෙක් මහෞතිකවාදී දෙයකින් හැමදේම කරන්න බෑ. ඒ මිනිස්සෙකුට මෙහෙම දෙනවයි කියලා යමක් මෙහෙම විසිකල්ලා දුන්නොත් මොකද වෙන්නේ? සල්ලි තමයි. වටින දෙයක් තමයි. ආහාර බිඟානක් තමයි. ඒක අගෞරවයෙන් දුන්නොත් මොකද වෙන්නේ? එයා තුල සතුට ජනිත වෙයිද? නැහැ. එහෙනම් අපි ඒ දෙයට අපි මුසු කරන චේතනාව සහ පිළිවෙත අනුව තමයි ඔහු තුල ජනිත වෙන්නේ. සමහර ලාට බොහොම ආදරෙන් ලොකු කෑම බිඟානක් නෙමෙයි ටොපියක් දෙනවා. ජීවිතේ පුරාම මතක තියෙන මිනිස්සු ඉන්නවා. ඒ යක ඒ චේතනාව මුසු කරපු විදිහට ඒක හරි වටිනවා. දැන් පින්නතුන්ගේ මනස සද්ධර්මයත් එක්ක ගවේෂණය වෙනකොට, පරිශ්‍රණය වෙනකොට හොඳ වෙනවා, ලස්සන වෙනවා. මොකද අනන්තය ප්‍රශංසා කරන කෙනෙක් බවට පත් වෙනවා, මේ අකාලිකත්වය අගේන කෙනෙක් බවට පත් වෙනවා මේ කාලය තුල. ඒ නිසා මනස හොඳ වෙනවා. දැන් මෙතනින් ආයි නැකිට ගමන් ඔබ ඒ අනන්තය ප්‍රශංසා කරන එකෙන් වැළකිලා අන්තගාමි අදහස් වලට පිවිසෙන්න සිද්ධ වෙනවා. අන්තගාමි සිතුවිලි ආකල්ප සහ රාජකාරීන් වලට පිවිසෙන්න සිදු වෙනවා. ඊට පස්සේ අර තමන්ගේ තිබුණු ශක්තියින් ප්‍රමාණයෙන් ගමන් කරලා ටැංකියේ පෙට්‍රෝල් ඉවර වෙනවා. ආයි සොයන් වර්ධනය වීමේ හැකියාව ඔබට නැති නිසා නැවත ධර්ම ශ්‍රවණය කරන්න සිදු වෙනවා. ඒකයි හැකියාව. ඒ ලෝකෝත්තර කුසල ශක්තිය ස්වයං ශක්තියක් හැටියට වැඩෙන්නේ සද්ධර්ම අවබෝධයෙන් පසුව පමණයි. අනිසෙල වූම අයට අහලා දැනගන්න වෙනවා. ඒසා මුල් කාලේදී අපි පුළුවන් තරම් ඒ අහන්න මේ ශක්තියින් බිම වටගන්නේ නැතුව තවදුරට අපේ දේශනාවල් අහන්න පුළුවන් විදි සකස්සලා තියෙනවා. ඒ විදියට අහන්න. ඊතර මහන්න. මොකද ඔබට යම්කිසි අනක් දුන්නොත් වැඩක් දුන්නොත් ඔබ තුල වැඩෙන්නේ මමංකාරය. දැන් මමත් උත්සාහ කරලා තියෙනවා මේ මම තනියෙන් තේරුම් ගන්න. එතකොට අර මම යන කියන වීර්යේ බලය අහන් භාවයේ එතන වැඩෙනවා. ඒ නිසා තමන්ගේ විමසුන් බුද්ධියට සමාන්තරවම සමබරවම මේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම වචනය එකතු කරගන්න. මේවා සද්ධර්ම අවබෝධ කර ගැනීම සඳහා උපකාරක දේශනා. දැන් අපි දේශනාවත් තුළ උපකාරක දේශනා සහ සද්ධර්ම දේශනා සම්බන්ධව තමයි සම්පූර්ණයෙන් දේශනා වෙන්නේ. උපකාරක දේශනාවක් නැතුව සද්ධර්ම අවබෝධය කරගන්න අමාරුයි. උපකාරක දේශනාවෙන් තමයි පැටළුන් ලිහන්න පුළුවන්. අප්‍රමාදීව දකින්න මිනිසත් බව මනුස්ස බව ලැබෙන්නේ මෙන්න මෙතෙන්දි. නැත්තම් තියෙන්නේ මිනිස්සු ළඟ මනුස්ස බව නෙමෙයි. මනස ඉක්මවා යන්න ඕන මනුස්ස වෙන්න. මනසින් උසස් වූ මනස අභිභවාගිය කියන එක. දැන් මනස තුල ඉන්නකොට ඔබට හම් වෙන්නේ මෙන්න මේ තුන. සුඛ දුක්ඛ උපේක්ෂා ෂණ තුනයි. අවස්ථා තුනයි. තිරිසන. තිරිසන තුනයි. තිරිසන. තිරිසන. තිරිසනා කියන එකේ තේරුම තමයි මේ තුනට වේගෙන් නම්මශීලී වෙන්න විතරයි දන්නේ. ගෙදර බල්ලගේ දිහා බලන්න, පූසගේ දිහා බලන්න. එයා සැපේ දැනුනොත් සැපේට වේගෙන් නැට්ට වෙනවා, ලෙන්ගතු වුණා. සතුරු බවක් දැනුනොත් වේගෙන් හිතේ දියන් හිටියේ නැහැ, බිරුවා හැපුවා, කෑවා, අපා කෑවා, හීරුවා. හා සංඛාවක් දැනුනොත් වේගින් ඒ සංඛා භාවය දැනගත්ත හිතේ යට හංගන්නේ ඥාතියන්නේ සත්තු මේසු හිතේ යට හංගනවා. හංගල එකක් පෙන්වන්න පුළුවන්. නමුත් ඒ සත්තුන්ගේ ගතියක් එහෙම නැහැ. ඒ තියෙන වේගින් තිරසනේට කම්පණය වෙනවා. මිනිස්සු ළඟත් තිරසනේට තමයි යන්නේ මනස තියෙන්නේ. අර සත්තු වගේ ඉවලෙමට අග්ගාල තරහරන් හපා කෑවේ නැති උනා ටික ටික හපා කන්න පටන් ගන්නවා. තරහක් ගියා. ඈ ඈ ඒගනේ හැටි හැටි හැටි ස්වභාවය නේද? තමන්ගේ ආයතන ප්‍රධානීට බැන වැදුනොත් එහෙම ආයෙ වෙලාවට සද්ද නැතු යනවා. ගිල මාසේ කඩියෙන් කපනවා. ඒව නැත්තම් උසස් වීම කපනවා. ඒ නිසා මන උස්ස වෙන්නේ මේ වින්දන තුනෙන් අභිභවා ගිහිලා ලෝකේ දකිනවා. ඒකයි. ඒ නිසා අන්න ඒ தත්ත්වයට ඔබේ මනසපත් කරගන්න ඔබට මමත්වයට මම විරුද්ධයි, මමත්වයට පහර ගැසීම සිදු වෙනවා, ඒ මමත්වයේ තුල ඉන්න අයට ඒ වේදනාවත් ටික ටික දැනෙනවත් ඇති. ඒ වේදනාවේ වේදනාව විදර්ශනාවට අරගෙන ඒ වේදනාව ඇති නොවන තැනට තමන්ගේ මනසපත් කරගන්න තමන් උත්සුක වෙන්න ඕන. මොකද මම මෙතන ඉන්නකොටනේ මට මේ දේ වෙන්නේ කියලා කල්පනා කරලා මීට වඩා උසස් වෙන්න ඕන. දැන් ගුරුවරයෙක් ටොකු අනින්නේ ඒ අකුර ඒ ගණිත පාඩම යාට බැරි වෙනකොටනේ. එතකොට මේ ළමයා හොඳ ළමෙක් නම් හිතන්න ඕන මම ඒ ගණන හරියට හදන්න පුරුදු වෙනවා. ඒ අකුරු ටික හරියට ලියන්න පුරුදු වෙනවා. එතකොට හොඳ පුතා කියලා නේද හරියට දාලා ඔළුව අත ගාලා පන්තියේ පළවෙනි දෙවෙනි සම්මානයක් දීලා ක්‍රියා කරනවා. ඒ නිසා Tamante යම් කිසි තැනකින් වේදනාවක් දැනෙනවා නම් ඔබේ ඒ වේදනාවට හේතුව එතනින් බලලා ඉවත් වෙන්න ක්‍රියා කරන්න ඕන. ඒකයි ලෝකයේ අනිත්‍යයට හරි වචනයකට හරි කාට හරි දොස් කී කී ඉන්නවට වැඩිය හොඳයි තමන්ට මොකද රිදෙන්නේ කියලා බලලා තමන්ගේ අඩුව හදා ගන්න එක. තමන්ට ඊට මුහුණ දෙන්න පුළුවන් විදියට ශක්තිමත් වෙන එකට. ලෝක මිනිස්සු මොහොත රැලි නැති වෙනකම් බලාගෙන හිටියේ නෑනේ නැව් හදන්න. මොහොත රළ තීද්දි රළවලට ඔරොත්තු දෙන නැව් හැදුවා. ඒ වගේම මිනිස්සුන්ගේ රිදුම් ගැරහුම් බැනුම් ඇනුම් නොමැති වේවා කියලා පතන්න එපා. ඒවට මුහුණ දෙන ශක්තිය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ ඔබ මිහිරි සුන්දර සුමට සුමැලි දේශනා බලාපොරොත්තු වෙන්න එපා. කිසිම කතාවකින් කිසිම දේශනයකින් නෙමෙයි කිසිම කතාවකින් කිසිම මිනිස්සෙගේ දෙයකින් කම්පණය නොවන බලයක් ඔබ තුල ඇති කරන්න. හැබැයි ඉතින් එහෙම වුණයි කියලා මා තුල වුණත් සම්මුති කෝණයෙන් බලන ගුණය වෙනම තියෙනවා. පරමාර්ථ කෝණයෙන් බලන ගුණය වෙනම තියෙනවා. ලෝක සාධාරණ ගුණයක් වෙනම තියෙනවා. ඒ ගුණයට අනුව එතෙන්දී ඒ කෝණයෙන් බලලා ඊට අදාළ විසඳුම අපි සපයලා දෙනවා. ඒත් අධ්‍යාත්මික මනස අර විදිහට. මේ කතා කරන්නේ ඔබේ සම්මුති පැවැත්මේ කාර්යාලයේ gederedi ඇති කරගන්න ඕන කායික ස්වરૂපයක් නෙමෙයි මේ. මානසික චින්තනය. අපිට මිනිසුන්ට සැර වෙන්න පුළුවන් ආදරයට. කරුණාවෙන් සැර වෙන්න පුළුවන්. අසාධාරණයෙන් සැර වෙන්න පුළුවන්. සාධාරණයෙන් සැර වෙන්න පුළුවන්. යුක්තිසහගතවත් සැර වෙන්න පුළුවන්. අයුක්තිසහගතවත් සැර වෙන්න පුළුවන්. සැර වීම නෙමෙයි පදනම් වෙන්නේ ඒ ඒ ඊට අන්තර්ගත වෙන චේතනා බලය. එනිසා කිසිදු ක්‍රියාවලියක නොමේ වරද හෝ නිවැරද රඳා පවතින්නේ එහි අන්තර්ගත වන චේතනා බලය මත. එහෙමනම් අපේ පින්වතුන්ට ඒ සියලුම අභියෝගයන් ජය ගන්නට නැතේ තියෙන පටකට තිර කඩතිර වස්ත්‍ර හඳු මොනවා හරි දෘෂ්ටි ඔය වුණ දෙකින් කියන්නේ ඕ සියල්ලක් මෙවත් කළා මේ ලෝකේ සැහැල්ලු වෙනුත් සැහැල්ලු වෙන බලන්න නිදහස් වෙනුත් නිදහස් වෙලා බලන්න දෘෂ්ටි නැතුවම බලන්න දෘෂ්ටි නැතුවම සිතන්න දෘෂ්ටි නැතුවම කතා කරන්න වචන නැතුවම කතා කරන්න ඉගෙන ගන්න මේක විමසන්න මේක ක්‍රියා කරන්න යන්න එපා මේ විදිහට රඟපාන්න යන්න එපා. මේ මොකද්ද කියන්නේ? නුවණින් සොයා යන ධර්මයේ ඉබේ පහළ වේ. මොකද ඔබේ ළඟ දෘෂ්ටි නැති ගුණය වර්ධනය වෙන්න වෙන්න දෘෂ්ටි පලා යනවා. ආලෝකයේ සනീപ කරවන්න කරවන්න අඳුර පලා යනවා. ඒකයි ඔබ ධර්මය සමීප කරගන්න, ධර්මයේ ගුණය අධ්‍යාත්මික ඥානය කරගන්න. එහෙම නැතෝ රඟපෑමෙන් වැඩක් නැත. ඉතින් මේ සමස්ත දේශනාව සම්පින්දණය කරලා ගන්න, බලය කොට ගන්න. ඒ තුලින් තමයි ඔබට සතුට, සැනසෙල්ල, ප්‍රමෝදය, ජීවිතය කියනක ඔබට මෙලවදීමත් ඉන්න පුළුවන්කම තියෙන. ඒකට කියනවා නිර්වාණ. වාන නැති, බැඳුම් නැති, නිත්‍යයි, සදාකාලිකයි, පරම සුන්දරයි. ඉතින් හැමදේම අනිත්‍යයි කියනකොට බොරුනේ. නිවන නිත්‍යයි, මංගලයි, හැම පැත්තෙම තියෙන සතුට විතරයි. පරම සුන්දරයි. ඒක ලැබේවා කියන කෙනෙක් නොවි, ලබා ගන්නවා කියන කෙනෙක් බවට පත් වෙන්න. මමත් ඔබට ලැබේවා කියලා කියන්නේ නැතුව ලබා ගන්න කියන අවවාදය කරමින් අපි දේශනාව අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.